Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi, dhammaṃ saraṇaṃ gacchāmi, saṅghaṃ saraṇaṃ gacchāmi. Mama budurajānaṃ vahanse saraṇayami, මම ශ්‍රී සද්ධර්මය සරණ යමි, මම ආර්ය මහා සංඝ රත්නය සරණ යමි, කියන්න ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. දෙවනුවද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි, දෙවනුවද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි, දෙවනුවද මම ආර්ය මහා සංඝ රත්නය සරණ යමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුන්වෙනුවද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි, තුන්වෙනුවද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි, තුන්වෙනුවද මම ආර්ය මහා සංඝ රත්නය සරණ යමි, සාදු සාදු සාදු. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, මම සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා රකින මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද හේතු වේවා වාසනාවේවා සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය වුණේ එකම එක දෙයයි. ඒ තමයි තමන්ට තමන්ව අවබෝධ කරගන්න හැටි කියා දීම. දැන් අපි ලෝකෙ ගැන හොයනවා, බාහිර ලෝකෙ විස්තර දන්නවා. නමුත් අපි දන්නේ නැත්තේ තමන් ගැන. තමන් තමාව අවබෝධ කරගන්නේ කොහොමද කියන කරුණයි බුදුවරු මේ ලෝකෙට පහළ වෙලා කියා දෙන්නේ. තමන්ව තමන් අවබෝධ කරගත්තොත් තමන් නිදහස් වෙනවා. කාගෙන්ද? තමාගෙන්. අන්නේ අවබෝධ කරගන්න වැඩපිළිවෙලට තමයි චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ. ලෝකයේ බුදුවරු පහළවන්නේ ඉතාම කලාතුරකින්. ඉතින් ඒ කලාතුරකින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසක නිරංජරා ගන්තෙර ඇසතු බෝරුක් සෙවනේදී තමන් වහන්සේ විසින් තමන් වහන්සේව අවබෝධ කරගත්තා. බාහිර කෙනෙකුගේ උපකාරයකින් තොරව චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා තමන්ගේ ජීවිතයේ තුලින්ම. උන්වහන්සේ ඒ නිසා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා, කාටද මම මේ ධර්මය කියන්නේ? කාටද මං කියා දෙන්නේ? මුලින්ම උන්වහන්සේ ටිකක් පසුබැස්සා. ඔබ දන්නවනේ පසුබැස්සා. මේ සියුම් ධර්මයක්, ගාම්භීර ධර්මයක්. කාම ලෝකයේ ඇලිගෙන ඉන්න මිනිස්සු මේක පිළිගනීද? මේ ගැන හිතාවිද? උන්වහන්සේට උපමාවක් මතක් වුණා. නෑ නෑ, සියලුම මිනිස්සු එක වගේ නෙමෙයි. මේක නෙළුම් පුකුණක් වගේ. මේ මිනිස් පියස මෝරපු නෙළුම් තියෙනවා, නෙළුම් පුහුට්ටු තියෙනවා, වතුර අස්සේ තියෙන චූටි නෙළුම් තියෙනවා. මේ මෝරපු නෙළුම් වගේ මිනිස්සු ඉන්නවා. මෝරපු නුවණ තියෙන එක එක දේවල් වලින් වැහිච්ච මෙන්න මේගොල්ලන්ට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. උන්වහන්සේ බැලුවා, කාටද ඉස්සල්ලාම කියා දෙන්න ඕන? මතක් කළා බැලුවා. ආලාර කාලාම බැලුවා, දිවසින් බැලුවා. එයා ජීවතුන් අතර ඉන්නවද? බැලුවාම එයා නෑ. ඊට පස්සේ උන්වහන්සේට මතක් වුණා, එහෙනම් අරය ඇති. කවුද? උද්දකරාම පුත්ත. එයා ඉන්නේ කොහේද කියලා බැලුවා. බලද්දි එයා ඊට කලින් දවසේ රාත්‍රී මැරිලා. එහෙමනම් මලාට පස්සේ වැඩක් නෑ මේක. එහෙනම් මේ ධර්මයේ කියන්න ඕනේ කාටද? ජීවතුන් අතර ඉන්න අයටයි. ඊට පස්සේ බැලුවා, කාටද මේ ධර්මයේ කියා දෙන්න ඕන? මතක් වුණා. කාවද? පස්වග තවුස නෙමෙයි ඒගොල්ලෝ. පස්වග ශ්‍රමණවරු, පස්වග මහණුන්. බැලුවා ඉන්නේ කොහේද ඉන්නේ ඒගොල්ලෝ? බරණැසි සිපතන මිගදායි බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාව ඉඳලා පාගමනින් පිටත් වුණා. බරණැසට ළඟාවෙන්ට, ඉසිපතන මිගදායට ළඟාවෙන්ට සතියක් ගත වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායට වඩිනවා. පස්වග මහණුන්ට දකින්න ලැබුණා. කිසි විශේෂයක් නැහැ. පරණෙක් කිනාමයි. මේ පස්වග මහණුන් කල්පනා කළා, ඔන්න එනවා පොට වරද්දගෙන. අපි කිව්වා කලින් ඔන්න එනවා, කමක් නැහැ, අපි පුටුවක් විතරක් තියමු. නමුත් මේ පස්වග මහණුන් වහන්සේලාට තමන්ගේ තීරණයේ සිටින්ට බැරුව ගියා. බුදුරජාණන් වහන්සේ ළං වෙද්දී එක නමක් ඉක්මනට ගිහිල්ලා පාසයුරු පිළිගත්තා. එක නමක් පාසෝදන පැන් තිබ්බා. එක නමක් ආසනේට පිරුවටයක් දැම්මා. මේ වගේ කරුණු කළා. බුදුරජාණන් වහන්සේ ආසනේ වැඩි ඉඳලා ඇහුවා, කොහොමද පින්වත් මහණෙනි, දානමානාදීන් කරදරයක් නැද්ද? ආශිමතුන් වහන්සේ කිසි කරදරයක් නැහැ කිව්වා. ස්වාමිනී කිව්වේ නැහැ. අර ආයුෂ්මතුන් වහන්සේ කියලා කතා කරන්නේ එක්ක තමන් සමාන කෙනෙකුට, එහෙම නැත්නම් තමන්ට බාල කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ආයුෂ්මතුන් වහන්සේ කියලා කතා කරන්න එපා. තථාගතු භික්කවේ අරහං සම්මා සම්බුද්ධු. මහණෙනි, දැන් තථාගතයන් වහන්සේ අරහත් කෙනෙක්, සම්මා සම්බුදු කෙනෙක්. අමත මදිගතං මහණෙනි, අමෘතය මට හම්බ වුණා. සෝතම් වික්ඛවේ ඕදහත. දැන් මහණෙනි කන් යමන්න, මම ධර්මයේ කියන්නම්. මෙයාලා සූදානම් වුණාද? නෑ. මෙයාලා කල්පනා කළා, එහෙම කොහොමද කරන්නේ? ඔය ආයි පුතුන් වහන්ස අත්තකිලමතාන යෝගී අතෑරියනි. දැන් මේ හොඳ සැපසේ ඉන්නවා. දැන් ඔය රූපේ පාට වැටලා තිනෝ. දැන් කොහොමද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ආයමත්ත දාලා, මහණෙනි, ආශ්මුතුන් වහන්සේ කියන්න එපා. තථාගතයන් වහන්සේ දැන් අරහත් සම්මා සම්බුදු කෙනෙක්. දෙවන වතාවේ පිළිගත්තද? නෑ. එහෙම කොහොමද කියලා ඒව පිළිගන්නේ. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ ඒ පස්සග භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මා මීට කලින් ඔබට ඔවැනි දෙයක් කියලා තියෙනවද? මට අමෘතය හම්බ වුණා. තථාගතයන් වහන්සේ අරහන් සම්මා සම්බුදු කියලා තියෙනවද? එතකොට ඒ පස්සග භික්ෂුන් වහන්සේලා කියනවා නැහැ ස්වාමීනි. අන්න වචනේ වෙනස් වෙච්ච තැන. එතන ඉඳලා ආයිපුතුන් වහන්සේ කිව්වේ නැහැ. මොකද්ද කිව්වේ? ස්වාමීනි. එහෙනම් මහණෙනි හොඳට අහගෙන ඉන්න. මා ධර්මයේ කියන්නම් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. ඒකදී උන්වහන්සේ ඉස්සල්ලාම වදාළේ, මහණෙනි මේ ජීවිතයේදී අරහත්ත්වයට පත්වීමට නිවන් අවබෝධ කිරීමට ඕනනම් එයා ඉස්සල්ලාම අතාරින්න ඕනේ කාමසුකල්ලිකානු යෝගේ, පස්කම් සැප විඳින එක එයා අත්හල යුතුය. ඊට පස්සේ අතාරින්න ඕන ශරීරයේ දුක් පීඩා දිදි විමුක්තිය හොයන එක අතාරින්න ඕන. මහණෙනි මම මේ දෙක අතහැරියා. අතහැරලා මම මධ්‍යම ප්‍රතිපදාවට පැමුණුණා. මහණෙනි මේ මධ්‍යම ප්‍රතිපදාව චක්කුකරණී නුවණැස ලබා දෙනවා. ඥානකරණී අවබෝධය ලබා දෙනවා. උපසමාය සංසිදුනවා. අභිඥාය විශිෂ්ට ඥාන ලබා දෙනවා. සම්බෝධාය ආරි සත්‍ය අවබෝධ කිරීම ඇති කරලා දෙනවා. නිබ්බානාය සංවත්තති නිවන අවබෝධ කරනවා. මහණෙනි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි, වෙන කිසිම එකකට නොවේ. මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් මේකේ එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුක ගැන අවබෝධ වීමෙන්. දුක ගැන බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට ඉදා ඒ පස්සග භික්ෂුන් වහන්සේලාට තෝරලා දුන්නා. පාණිනි මෙන්න මේවා තමයි දුක කියලා පෙන්වා දුන්නේ. ඉපදීම, ජරා, ව්‍යාධි, මරණ ආදී පෙන්වලා දුන්නා. මහණෙනි මේක හටගන්නේ ත්‍රිවිධ තණ්හාවකින්. මොකක්ද ත්‍රිවිධ තණ්හාව? කාම තණ්හා. ඔව්, කාම තණ්හා කියන්නේ කාමයට තියෙන ආසාව. භව තණ්හා කියන්නේ පැවැත්මට තියෙන ආසාව. විභව තණ්හා කියන්නේ නොපැවැත්මට තියෙන ආසාව. මහණෙනි මේ ආසා තුනම නැති කරන්න ඕන. එතකොට මෙයා දුකින් නිදහස් වෙනවා. කියා දුන්නා. ඉබේ නැති වෙන්නේ නැහැ. මේ තුන නැති වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. මොකද්ද ඒ? ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කළා දුන්නා. ශක්ති ඥාන හැටියට විස්තර කළා. කෘත්‍ය ඥාන හැටියට විස්තර කළා. කෘතඥාන හැටියට විස්තර කළා. හොඳට අහගෙන හිටියා එක්කෙනෙක්. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. ඇයි අනිත් අයට වඩා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට මේ විශේෂත්වයක් ඇති වුණේ? සිද්ධාර්ථ කුමාර කාලේ උන්වහන්සේගේ නම් තැබීමේ උත්සවයට ආපු බ්‍රාහ්මණවරු 108 දෙනාගෙන් එක්කෙනෙක්. එයා තනි ඇඟිල්ල ඉස්සුවා. උස්සල කිව්වා, මේ කුමාරයා ඒ කාන්තේම බුදු වෙන කෙනෙක්. අනිත් අය ඇඟිලි දෙකක් ඇසුවා. උස්සල කිව්වා, මේ කුමාරයා ගිහි ගෙදර රැඳෙන්න පුළුවනි. රැඳුනොත් සක්විති රජ වෙනවා. පැවිදි වෙන්නත් පුළුවනි. පැවිදි වුණොත් බුදු වෙනවා. කොහොමද මේක කිව්වේ? කේන්දර බලලාද? නෑ, කේන්දර බලලා කියපු කතාවක් නෙවෙයි. ඒ කාලේ ඔච්චර මේ කේන්දර සරණ කියපු අය හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ ලෝකේ ඇති වුණා බුද්ධ කෝලහලය කියලා එකක්. ඒ තමයි හිට අනිද්දා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා මේක දෙවියන් මිනිසුන් අතර කට කතාව පැතිරිලා ගියා. ඉරිසින්නාන්සලා මොකද කළේ? මේක හොයන්න පටන් ගත්ත කොහොමද බුදු කෙනෙක් පහළ වුණාම අඳුනගන්නේ? ඉරිසින්නාන්සලා බිහි කළා ශාස්ත්‍රයක්. ඒකට කියනවා ලක්ෂණ ශාස්ත්‍රය. අන්න ඒක ඒගොල්ලෝ සටහන් කළා සම්බුද්ධත්වයට පත් වෙන කෙනෙකුගේ ලක්ෂණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. බුදු වෙරේකට මොනවද තියෙන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. බමුණ මේවා ඉගෙනගෙන හිටියේ. මේ සිද්ධාර්ථ කුමාරයාව අරගෙන දැන් ඉතින් බලනවා හොඳට. බලනවා මේ මේ මේ අතීපයි මේ මවිල් ගහක් ගානේ බලනවා. රෝම කූපයකින් රෝම කූප මේ ලොංගස් දෙකක් කැවිලද කියලා බලනවා. දෙකක් කැවිල නම් මහා පුරුෂ ලක්ෂණයක් නැහැ. එකයි එන්නේ. උඩු අතට කැරිගලා තියෙනද බැලුවා. හිනස්සල බැලුවා. වීසති වීසති සේත සුදන්තු. දත් විස විස තියෙන උඩු යන්නේ යටි යන්නේ. බැලුවා මේ චූටි සීරිපතුල් අරගෙන යටිපතුලේ බැලුවා. චක්කවරංකිත රත්ත සුපාදු. අන්න රත් පැහැ ගත්තු පාවල සක් ලකුණු තියෙනවා. චූටි අධිකාරම් බැලෝ දීගංගුලි දිග ඇඟිලි තියෙනවා. මේ වගේ විමස විමස විමස බලනවා. වෛදූරි මාණික්කයක් අතට අරන් පෙරල පෙරල බලනවා වගේ මේ චූටි කුමාරයාව බලනවා. බලලා සනිටුහං කළා. මේ තමයි ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම කෙනා. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා බැලුවා තවත් විමසලා. බලද්දී දැක්කා ඌර්ණ රෝම ධාතු ඇහි බැම දෙක මැද්දි තියෙනවා. රන්වන් පාට කිස් ගහක් රවුමට රවුමට කැරකිලා පිටලා. බැලුවා දකුණු පැත්තට කැරකිලා. තණියංගෙල්ල උස්සලා කිව්වා මේ කෙනා ඒකාන්තයෙන්ම මේ විශ්වාසය තිබුණා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මෙයා බුද්ධත්වයට පත් වෙන්න ඇති. ඔන්න හොඳ අවධානයෙන් අහගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරපු ධර්මය? චතුරාරි සත්‍ය ධර්මයයි. සවන් දීගෙන හිටියා. තමා තුලින් අවබෝධ කරගත්තා මේ චතුරාරි සත්‍ය කියලා කියන්නේ සත්‍යයක්මයි. අන්න ඒකයි අවබෝධිතන. සෝවාන් වුණා කිව්වේ ඒකයි. සත්‍ය ඥාණයටපත් වුණා. මේ චතුරාරි සත්‍ය කියලා කියන්නේ සත්‍යයක්මයි. ඒ අවබෝධය ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ උන්වහන්සේ කියන්නේ තමන් වහන්සේගේ හිතින් අරගොල්ලන්ගේ හිත බල බල මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අඤ්ඤාසි වත්තභෝ කොණ්ඩඤ්ඤෝ බවත් කොණ්ඩඤ්ඤ ඔබෙහිනම් අඤ්ඤාසි අවබෝධ කළා නේද? දෙපාරක් උදාන ප්‍රකාශ කළා. බවත් කොණ්ඩඤ්ඤ ඔබෙහිනම් අවබෝධ කළා නේද? අන්නේදා තමයි උන්වහන්සේට නම වැටුනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ. ඊර්වසේ මේ චතුරාරි සත්‍ය ධර්මයම දේශනා කරගෙන යද්දී අනිස් ස්වාමීන් වහන්සේලාටත් අවබෝධ වුණා. ඉස්සෙල්ලාම මොකද්ද මේ චතුරාරි සත්‍ය කියන්නේ? සත්‍යයක්මයි. සම්මාදිට්ඨියට ආවා. දෙකද දුක ගැන අවබෝධි, සමුදය ගැන, නිරෝධය ගැන මාර්ගික සම්මාදිට්ඨියට ආවා. සම්මාදිට්ඨියට ආපු ගමන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට විවෘතයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. අනාත්ම ලක්ෂණ සූත්‍රයේ තියෙන දුක්ඛ සත්‍ය විස්තර වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය අනාත්ම වශයෙන් බලන ආකාරය. අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ මේක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියන කරුණ තමා තුළින් බලන ආකාරය. ආන් ඒ දේශනාව අවසන් වෙනවත් සමගම අර සත්‍යයි කියලා අවබෝධයේ තිබි චතුරාරි සත්‍ය කෘත්‍ය වශයෙන්, කෘතඥාන වශයෙන්, පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු කීයක් වැඩ හිටියාද? 45ක් වැඩ සිටියා. ඒ 45 පුරාම උන්වහන්සේ ඔන්න ඔය පණිවිඩේ කියාගෙන ගියේ. මොකද තමා තුලින් තමාව අවබෝධ කරගැනීමේ ක්‍රමය චතුරාර්ය සත්‍ය කියාගෙන ගියේ. මේ ධර්මයේ කියාගෙන යන්න බුදුරජාණන් වහන්සේ ඒ පස්සක මහණුන්ට ඉස්සෙල්ලා ප්‍රකාශ කළානේ තථාගතෝ භික්ඛවේ අරහං, මහණනි තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. දැන් අපිට මේකේ එච්චර ලකුවට තේරුම් නැති වුණාට මේක සමාජයේට ඒ කාලේ ලකු අභියෝගයක්. තරුණ කෙනෙක් අවුරුදු 35ක වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ 35 දී නවබෝධුනේ. එවගි තරුණ වයසේ කෙනෙක් මහා වැඩිහිටි අටුවම් බහැපු වැඩිහිටි වෙන්නේද්දී තරුණ කෙනෙක් අරහං සම්මා සම්බුද්ධ කියලා තමන් වහඳුන්වා දෙද්දී ඒ සමාජයේ තලකිලි සම්මාන ලැබූ අනිත් අය හිටියනේ එයාලා සලිත වෙලා යන්නේ නැද්ද සලිත වෙනවා සමාජයට අභියෝගයක් මොකද හේතුව පින්වත්නි තමන්ගේ ගුණධර්ම තමන්ට බය නැතුව කියන්න නම් ඒක තමන්ගේ දියබ් බවට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. එහෙම කළත් ඒක අමාරුයි කරන්න සමාජ අභියෝග තියෙන ගොඩාක්. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම පස්සග භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා මහණෙනි අරහං තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ අවුරුදු 45 තුළම ඒක එහෙමමයි. සම්මා සම්බුද්ධ කියන ගුණය ඒ අවුරුදු 45 තුළම ඒ විදිහමයි. විද්‍යාචරණ සම්පන්න කියන ගුණය ඒ අවුරුදු 45 තුළම ඒ විදිහමයි. සුගත කියන ගුණේ අවුරුදු 45ෙම ඒ ගුණ විනාශ වෙලා නැහැ. දැන් අපි ගෙම අපි කවුරු හරි කියනවා මෙහෙම. දැන් සාමාන්‍යයෙන් ගුණ හැටියට අපි කියන්නේ නම් ඒ වගේ දෙයක් නෙමෙයිනි. අපි නම් උඹලකට කැලක්වත් කන්නේ. එහෙමනේ අපි අපේ ගුණ පෙන්වන්න හදන්නේ. නේද? එහෙම නැත්තම් වැඩි මොනොත් කියයි මෙහෙම. මාව නම් ওই කේන්ති ගස්වන්න බෑනේ. ඒකත් සමාජයට අභියෝගයක් නෙමෙයිද? අභියෝගයන් අනිත්‍යයි කල්පනා කරනවා හිතපන් අපි කේන්ති ගසල පෙන්නන්න කියලා එයා දන්නේවත් නැහැ මොකද්ද කේන්ති යනකම් අනිත්‍ය ලෑස්තිලා ඉනෝච්චම් කරන්නේ ආ ඔය කේන්තියක් නැහැ කියලා ඔය කිව්වි දැන් ඔය කේන්ති යන්නේ එහෙමනම් ගුණේ පිළිබඳ තක්සේරුව කොච්චර ප්‍රබල එකක්ද අපිට දැන් තේරෙන්නේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේගේ කාලේ ශාස්ත්‍රවරු හිටියා කොච්චර උපක්‍රම දාන්නේ නැද්ද උන්වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි කියලා කියන්නේ ඒක කරන්න බැරි වුණා ලෝකෙට. ඒ මොකද හේතුව? ඒ ගුණය නොවෙනස් වෙන එකක්. අරහත්ත්වය කියලා කියන්නේ රාග දේශ මොහ නැති කරපු එකක්. දැන් පින්වතුනි අපි පහදින්න ඕනේ කෙනෙක්ව ගුණ වශයෙන් හඳුනාගෙනයි. එහෙම නැතුව අපි පැහැදුනොත් දැන් බලන පස්වග භික්ෂුන් වහන්සේලා එක පාටම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ වෙයි කියලා කියපගම එක පාට පිළිගත්තද? නෑ. ඊට පස්සේ හොඳට යාය විමසුවා බුදුරජාණන් වහන්සේ ආර ඊට පස්සේ මහණෙනි මම මෙහෙම කලින් ඔබට කියලා තියෙනවද කියලා ඇහුවා. එතකොට තමයි අපි මේක සවන් දෙන්න ඕන. අපිත් යමක් පිළිගැනීමේදී විමසන්න ඕන. දැන් අපි කේන්දර පිළිගත්තේ විමසලාද? කට කතා වලින්. ඇයි අපි ඉපදිලා ඕන ධන ගහගෙන ඉස්කෝලේ යනකොට දිමහොපිය හදලා උපන් වෙලාවට එක. අපි කියනවා සනි සනිගේ අපල. සනි කවුද? සනිගේ දිමහොපිය කවුද? සනීට කොහොමද මේ අපිට අපල දෙන්න යාට පවර් එකක් හම්බ වුනේ? අපි විමසුවාද? කට කතාවෙන් නේද අපි මේකට අහු වුනේ? කේතු. කවුද කේතු කියන්නේ? කාගේ කවුද එයා? එයාට කොහොමද මේ පවර් එක හම්බ වුනේ අපිට අපල කරන්න? අපි මොළේ පාවිච්චි කළාද? අපි හොයලා බැලුවාද? නෑ. රාහු. කාගේ කවුද මෙයා? මෙයා කොහොමද මේ කොහෙවත් ඉන්න අපි හොයාගෙන ඇවිල්ලා අපිට චැලෙන්ජ් කරන්නේ? හොයලා බැලුවාද? අපි මොකක් හරි වෙච්ච ගමන් අරක බලාගෙන ගියා කේන්දරේ අරන් ගියා අපල අපල. ඒවලෙම ගිල්ලි නැද්ද අපි? ඉරසි මෙහෙම කරන්න කියනවා. අන්ධයෝ වගේ කරගෙන ගියේ නැද්ද? අපි හෙව්වද? හෙව්වි නෑනේ. බුද්ධිමත් කෙනෙකුට ගැළපෙන එකක්ද අපි කළේ? ඊළඟට ගම්ම කතරගම දෙයියෝ. කාගේ කවුද මෙයා? කොහොමද මෙයාට මෙහෙම ආවේ? මොකද්ද මෙයාට තියෙන බලේ? මෙයා මොකද්ද මේ බලේ ලබා ගන්න කරපු උපක්‍රමේ? මෙයා මොන වගේ භාවනාවක්ද කළේ? මෙයා සිල්වත්ද? මෙයා කොහොමද සමාධියද හෙව්වද අපි? කට කතාවලින් නේද අපි මේක ගියේ? අපි මේ කරවලේ දුවන දිවිල්ල අතාරින්න ඕනේ. කරවලේ දුවන දිවිල්ල අතෑරියොත් තමයි අපි මුකුවත් හොයන්න බලන්නේ. යම් තැනක යමක් ලැබෙනවා කිව්වොත් අපි මොකද කරන්නේ? මෙන්න දුවනවා. එතෙන්ට දුවනවා. ඒ මොකද ඒක ලීසි එකක්. පින්තුනි මේ වගේ අපි ගත්තොත් එහෙම ගම්බාරෝණාච කාගේ කවුද මෙයා? මෙයාට කොහොමද මේ බලේ ආවේ? හොයන්න ඕන නේද අපි? බුදුරජාණන් වහන්සේ ගැන හොඳට විස්තර තියෙනවා. කවුද මේ විස්තර කළේ? දැන් ඔය අරහන් සම්මා සම්බුදු ආදී කියන්නේ කවුරුවත් දීපු ටයිටල්ස්ද? නෑ. එහෙනම් තමම මේක විභාග පාස් කරලා ගත්තේ ඒවා නෙවෙයි. එහෙනම් තමන් තුළ අවබෝධයෙන් ඇති වෙච්ච දේවල්. ඒවා එහෙමයි කියලා කවුද හෙළිදරව් කළේ? බුදුරජාණන් වහන්සේමයි. අවුරුදු 45 මුළුල්ලේ ඒවා ඒ විදිහටම ඔප්පු වෙලා තියෙනවා. අන්න බුද්ධිමත් කෙනෙක් පහදින්න ඕන බුදුරජාණන් වහන්සේ ගැනයි. හොඳට නුවණින් විමසීමස ගියොත් ලෝකේ වෙන පහදින්න කෙනෙක් නැහැ. ඕනෙම ආගමක කෙනෙක් හොඳට විමසීමස ගියොත් මිනිස්සුන්ගේ ගුණවත්කම් හොය හොය හම්බු වෙන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. මෙන්න කවුරුවත් නැහැ. අන්න එතකොට අපිට පුළුවන්කම තිබෙන්න ඕනේ උන්වහන්සේව ගුණ වශයෙන් හිතලා අවබෝධ කරගන්න. හැබැයි ඒකට ඕනේ මොකද්ද ඕනේ ඒකට? නුවණ ඕන, විමසීමේ හැකියාව ඕන, ධර්මයේ ඉගෙන ගන්න ඕන, තමනු සීලාදී ගුණධර්ම රකින්න ඕනේ. සෑහෙන වැඩ කොටසක් තියෙනවා. නමුත් මේ දේවාලයකට යන්න දිවි කෙනෙකුගෙන් යමක් කමක් ඉල්ලන්න ඒ මොකවත් ඕනේ. මොකද්ද ඕනේ? කපුරු පැකට් ටිකක්, කෙහෙල් ගෙඩියක්, අන්නාසි පෙත්තක්, දිවුල් කෑල්ල, ලොවි ගෙඩි දෙකක් තුනක් තිබ්බහම හරි. එහෙම නේද? එච්චරයි. ඊළඟට 750ක ඉරදි කෑල්ලක් තිබ්බම ඇති. මොකේටද? ආ, මොලේ ඕනේද? නෑ. නුවණින් විමසන්න ඕනද? නෑ. නුවණින් කල්පනා කරන්න ඕනද? ජීවිතාවෝදේ සඳහා සිහිය පිහිටවන්න ඕනද? කිසි දෙයක් ඕනේ නෑ. මේක මේ වගේ එකක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේම වැහිලා තිබෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාය නිවුතෝ ලෝකෝ. ලෝකයේම වැහිලා තිබෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියේ මොකද්ද? එයා දන්නේ නෑ තමාගේ ජීවිතේ තමන් අවබෝධ කිරීම දන්නේ නෑ. චතුරාර්ය සත්‍ය දන්නේ නෑ. මේක තමයි කරවල. ඒ ලෝකේට හිරු සඳුන් නැත. තාරුකායලියක්වත් නැත. කරවලයි. මෙන්න මේ කරවලේ යනවා කලාමැදිරියෝ. අර කරවලේ ඉන්න එක්කිනාට මේ කලාමැදිරියෝ පේන්නේ කොහොමද? මහා බල සම්පන්න හැටියට. මහා එලියක් විහිදෙන ආශ්චර්යවත් සත්ත්ව කොට්ටාසයක් හැටියට පේන්නේ. කවද පේන්නේ? කලාමැදිරියංග. මොකද හේතුව? එයා අන්ධකාරයේ ඉන්න නිසා එයාට වෙන එකක් පේන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ලෝකෙ දිව්‍යං කේන්දර නැකත් නිමිති ඒවා ඔක්කොම කරවල ලෝකේ කලාමැදිරියෝරු. කෙනෙකුගේ ලෝකයට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ඇති වෙනවා. එතකොට ඒ කලුවර නැහැ. ඉර පායන යාට. ඉර පෑවුවට පස්සේ ඉර පෑවූ කල කලාමැදිරියන්ගේ එළියක් පෙනේද? කලාමැදිරියන් හිටියත් කලාමැදිරියා හැටියටම අවබෝධ කරගන්නවා. සූර්යා සූර්යා හැටියට අවබෝධ කරගන්නවා. මොකද හේතුව? හිරු පායා ඇති නිසා. බෞද්ධයෙක් නම් අන්න ඒ වගේ දකින්න පුළුවන් වෙන්න ඕන. අන්න එතකොට තමයි එයාට හැබෑලෙසම මේවයේ වෙනස හඳුනගන්න පුළුවන් වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනා ගන්න ඕන. ගුණ වශයෙන් තේරුම් ගන්න ඕන. කල්පනා කරන්න ඕන. එතකොට පින්වතුනි, එහෙම ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනාගෙන නෝනින් විමස විමස තේරුම් ගන්නකට අපේ හිත පහදිනවා. චිත්ත ප්‍රසාදේ ඇති වෙනවා. ඒ චිත්ත ප්‍රසාදේ ඇති වෙන්න ඕනේ කාටවත් වෙනස් කරන්න බැරි විදියට. මෙන්න මේ ළඟදී ළඟදී කියන්නේ මා හිතන්නේ පෙරේද වෙන්න ඕන. මෙහි ආව අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. ඇවිල්ලා කිව්වා අඬනවා ඒ අම්මා. ඇහුවන් පස්සේ ඒ දුවගේ පුතාට පොඩි දරුවෙකුට දුවගේ පුතා කියන්නේ කවුද? එතකොට මුණුබුරාට පිළිකාවක් හැදිලා. ඉතින් අඬන්න කිව්වා මෙහෙමයි අපේ මහත්තයා කිව්වා මේ පිළිකාවක් කියලා ඔප්පුනොත් නම් ආගම අතාරිනවයි කියලා. බුදුදහම අතාරිනවා කිව්වා. මම හිතින් එහෙනම් මූලධර්මවාදයට යන්නද හදන්නේ? එතකොට මේ ළමයා අසනීප වුණාම කවුද පලි? බුදුරජාණන් වහන්සේ පලි. ඒ චතුරාර්ය සත්‍ය තමයි පලි. ළමයා ලෙඩවීම ගැන. එතකොට මේ සීයලනේ දැන් අර මොනුපුරාණා මෙයා සීයන්නේ දැක්කද සීයගේ දහම් දැනුම? ශ්‍රද්ධා මාත්‍රයකට ඇවිල්ලාද? හොඳට පරීක්ෂණයක් කළොත් අපි ගත්තොත් ගෙවල් 100ක් බෞද්ධ ගෙවල් 100ක් බලන්න පරීක්ෂණයක් කළා සෙල්ලමට බෞද්ධයන් අතර සීල්පද පහ රකින්න බෞද්ධයෝ කී දෙනෙක් ඉන්නවද කියලා හොයාගත හැකි. දේවාල පස්සේ යන අය කොච්චර ඉන්නවද? කේන්දර අධහන අය කොච්චර ඉන්නවද? නැකත් නිමිති පස්සේ යන අය කොච්චර ඉන්නවද? මෛත්‍රී බුදුහාමුදුරුව බලන්නේ ලැස්ති වෙච්ච අය කොච්චර ඉන්නවද? ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න පුළුවනි. සමහරු ඉන්න ඕන්න අසනීප වුණාට පස්සේ යන බෝධි පූජා කරන්න. බෝධි පූජා කරනවා කරනවා බෝධියේ වටේ පැන් කලයක් අරගෙන යනවා. නොයි කවි කියනවා. කියේ කියේ මොකද කරන්නේ? සනීප කරලා දෙන්න. හරි ගස්සලා දෙන්න. විවාහයෙන් හරි ගස්සලා දෙන්න. ඊට පස්සේ කියනවා වැඩක් නෑ අනේ ඌව කළා. අපිත් ඉතින් ඌව කළා හරියන්නේ නෑ කියනවා. හරිද මෙයා මේ ධර්මය අල්ලපු පිළිවෙල? එයා බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් පහදගෙනද? නෑ, එයා බෝධිය හිතාගෙන කප්පරුකක් කියලා. ගුණ වශයෙන් පැහැදිලා නෑ. සමහරු කියනවා වැඩන්නේ අනේ පින්කල්ල. අපි මේ පින්කලාට අපිට කෝ විපාක දුන්නා? අපිත් මේ මෙච්චර කල් අපිත් යහපත් ජීවිතයක් ගෙවන අපිට නෙව කරදර. කෝ අපි කරපු විපාක කියන අය නැද්ද? ආන්න බලන්න සියලු දෙනා අවාසනාවන්ත විදියට ශ්‍රද්ධාවෙන් පිරිහෙන්නේ වතුර සිඳීගෙන යන වලක ඉන්න මාළුවෝ වගේ. බුදුරජාණන් වහන්සේ ගැන පහදීම ඇති කරගන්න ඕනේ හිම නෙමෙයි. ජලාශයක පීනන මාළුවෙක් වගේ. හැමතිස්සෙම යා බොහොම ප්‍රබෝධමත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදයෙන්. අන්නේ කිනා තමයි නියම ශ්‍රාවකයා. ඉතින් ඉබඳු ශ්‍රාවකයන්ට බොහෝම ලස්සන දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මා ඔබට අද කියා දෙන්නේ තිබඳු එක. තරුණියක් හිටියා දීඝජානු කියලා. මේ තරුණයා එයාගේ නම මොකද්ද? මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා බුද්ධිමත් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද ඇසූ ප්‍රශ්නේ? එයා කියනවා ස්වාමීනි අපි මේ ගිහි ගෙදර ගත කරන අය. අපි මේ කසීසලු අඳින අය. රන්තු දී මුතුමැණික් පරිහරණය කරන අය. අපි සල්ලි හම්බ කරන අය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපේ මේ ලෞකික ජීවිතයේ ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට ඒ වගේම අපි මරුණට පස්සේ අපේ පරලෝ ජීවිතය සාර්ථක කර ගැනීමට ධර්මයේ දේශනා කරන සීක්වා කියලා. එතකොට අර තරුණයාගේ ඉල්ලීම මොකද්ද? මෙලවට විතරක්ද? පරලොවට උන. එහෙමනම් මේකෙන් අපිට එකක් පේනවා. නුවණ තියෙන කෙනා මෙලව ගැනත් හිතනවා, පරලොව ගැනත් හිතනවා. බුද්ධිමත් කෙනෙක් ඔය දෙකම හිතන්න ඕන. නිකන් නෙමෙයි හිතන්නේ, ඔය දෙකම සාර්ථක කර ගැනීමට හිතන්න ඕන. බුද්ධිමත් කෙනෙක් කෙනෙක් මෙලව ගැන විතරක් හිතනවා නම් පරලොව ගැන කල්පනා කරන්නේ නැතුව එයාට තියෙන්නේ එක ඇහැයි. කෙනෙකුට මෙලව ගැන ධර්මානුකූලව හරි හම්බ කරගන්න අදහසක් නැත්නම් පරලොව ඉතින් අනේ කමන්නේ කොහි ගියම උකෝ මෙලව කාලා බීලා කියලා හිතනවා නම් එයාට ඇස් දෙකම නැත. ඇස් දෙකම තියෙන කෙනා කල්පනා කරන්නේ කොහොමද? මම මේ ජීවිතේ සාර්ථක කරගන්න ඕන, පරලොවත් සාර්ථක කරගන්න ඕන. මෙන්න මේ අදහසින් මේ තරුණේ ආවේ. එහෙනම් ඔබත් මතක තියාගන්න ඕනේ, ඔබ ගිහි ජීවිතයේ ගත කරන කෙනෙක් හැටියට දිගටම ඉන්නවා නම් ඔබේ ජීවිතයේ මේ ධර්ම ශ්‍රවණේ, ධර්මයේ හැදෑරීම, ධර්මයේ ඉගෙනීම, ධර්ම සාකච්ඡා මේ සියල්ල මේ කරුණු දෙකක් ඉලක්ක වෙලා තියෙන්න ඕනේ. මොනවාද මේ දෙක? මෙලොව ජීවිතේ සාර්ථක කර ගැනීමත්, පරලොව ජීවිතේ සාර්ථක කර ගැනීමත්. ඔන්න මෙලොව ජීවිතේ සාර්ථක කර ගැනීමට බුදුරජාණන් වහන්සේ වදාළ මෙහිම. බුදුරජාණන් වහන්සේ වදාළා මෙන්න මේ පින්වත කෙනෙක් ජීවත් වෙන්න පුළුවනි රැකියාව හැටියට යදි කසියා ගොවිතැන කරගෙන. එහෙම නැත්නම් යදි වණිජ්ජාය. වණිජ්ජාය කිව්වේ වෙළහෙළඳාම් ව්‍යාපාර කරගෙන. එහෙම නැත්නම් යදි ගෝරක්ඛේන. ඔව් ගව පාලනය කරගෙන. එහෙම නැත්නම් යදි ඉස්සත්ථේන තවත් ඒ වගේ දේවල්. ඒ වගේම රාජපෝරිසේන. රාජපෝරිසේන කියන්නේ රාජ්‍ය සේවය. රාජ බට නෙමෙයි, රාජ බට කියොත් හමුදාකාරය. රාජ රාජපෝරිස කියන්නේ රාජ්‍ය සේවයේ යෙදෙන කෙනෙක් වෙන්න පුළුවනි. යදි සිප්පඤ්ඤතරේන කියන්නේ අන්‍යතර ශිල්පයක් කියන්නේ මේ ස්වයං රැකියා ආදී එකේ දිච්ච කෙනෙක් වෙන්න ඕන. මේ අය බුදුරජාණන් වහන්සේ වදාළ මේ අයට තියෙන්න ඕනේ උත්තාන සම්පදා. පළවෙනි කරුණ ගිහි ජීවිතේ සාර්ථක වෙන. මොකද්ද උත්තාන සම්පදා කියන්නේ? නුවණින් යුක්තව නැගී සිටින්න ඕන. බුදුරජාණන් වහන්සේ උත්තාන සම්පදාව විස්තර කරනවා. කොහොමද? තත්ත දක්ඛෝ හෝති. තත්ත කිව්වේ ඒ කරන වැඩේ ගැන. දක්ඛෝ කියන්නේ දක්ෂ වෙන්න ඕන. ඒ පිළිබඳව දක්ෂ වෙන්න ඕන. අනලසෝ කම්මැලි නැති වෙන්න ඕන. තත්රූපායාය වීමංසාය සමන්නාගත්ෝ උපායශීලී නුවණින් යුක්ත වෙන්න ඕන. උපායශීලී නුවණ කියන්නේ මොකද්ද? උපායශීලී වීමංසනේ. උපායශීලී වීමංසන කියන්නේ රිසර්ච්. රිසර්ච් කරන්න කියනවා. ඒ ගැන මොනවද? පරේක්ෂණ කරන්න කියනවා. කරන වැඩේ ගැන. අලංකාතුන් අලං සංවිධාතුන් කලමනාකරණයකේ දෙන්න කියනවා. කිරුතුරුවන් කියලා තිබ්බද දැන්? ඔන්න තියෙනවා. නැකතට පටන් ගන්න කියලා තියෙනවද? උට්ටාන සම්පදාවට. ඈ? පූජාවට්ටියක් තියෙන කියලා තියෙනවද? මොකද්ද මේ කියන්නේ? දක්ෂ වෙන්න ඕන. කම්මැලි නැති වෙන්න ඕන, රිසර්ච් කරන්න ඕන. ඒක දියුණු කරන අලුත් ක්‍රම පරිශන කරන්න ඕන. ඊළඟට කලමනාකරණී දෙන්න ඕන. ඔන්න ජීවිතේ සාර්ථක වෙන පළවෙනි කරුණ අපට නැත. අපි බලාපොරොත්තු වෙන්නේ ඔන්න ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා අපි බලනවා ගිහිල්ලා නැකතක්. ඊට පස්සේ බලනවා අපි කිරි උතුරවන්නේ. ඊට පස්සේ තහඩු කෑල්ලක් ගෙනලා ඉල්ලනවා. දුම් අල්ලන්නේ. ඕව නේද අපි කරන්නේ. අපිද ඉස්සරහට යන්නේ බටහිරද? බටහිර ලෝකේද අපිද? අන්න බටහිර ලෝකේ තියෙන මෙන්න මේ කරුණු ටික. දක්ෂ වීම, කම්මැලි නැතිවීම, පරිේශන කිරීම, ඊළඟට කලමනාකරණය මේවා තියෙනවා. මේවා අපි පටන් ගත්තොත් අපි දියුණු වෙනවා. චූටි කාලේ අලුව කෑවනම් තවමත් අලුව කෑල්ල තමයි. පරිේශනය කළා ඒක විශේෂත්වයකට හදලා තියෙනවද? නෑ. චූටි කාලේ අපි කොණ්ඩ කැවුම් කෑවනම් අදත් කොණ්ඩ කැවුම්. මුං ඇට ගුලිය නම් අදත් මුං ඇට ගුලිය. මේ වෙනකොට බලන්න ආහාර කොයිතරම් පරිේශන කර කර අලුත්ටි වලුත්ටි බටහිරින් මෙහෙට එවනවද? ඒ මිනිස්සු මීට අවුරුදු 100කට කලින් කෑවේ නිකන් කේක් නම් අද කොච්චර දුර ඇවිල්ලාද ඒක? අන්න පරිේශනේ. දක්ෂ වීම, කම්මැලි නැතිවීම, පරිේශන කිරීම, කලමනාකරණ යෙදීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ආර්ථික දියුණුව පිළිබඳ මේ දක්ෂතාවය කොච්චර නවීනද? අපි කොහොමද මේ වගේ නවීන දේවල් තියෙද්දි අර මිත්‍යා දෘෂ්ටිට අහුවුනේ? දැන් බලන්න හිතලා මේ ගවපාලනේ. අපි ගමු ගවපාලනේ. ගවපාලනේ නියම විදිහට දක්ෂ වෙලා කම්මැලි නැතුව පරිශන කරමින් සංවිධානය වෙලා තිබුණා නම් චීස් හදන්නේ මෙහි. මේ චීස් හදනවද? නෑ. එහෙනම් ඇන්කර් හදන්නේ මෙහි. මෙහි හදනවද? නෑ. මෙහි නෑ මොකද? දැක්කද වෙනස? අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ গুপ্ত ක්‍රමයට දිනු වෙන්නේ. දැන් ව්‍යාපාර ගත්ත ව්‍යාපාර දැන් තියෙන ඉස්සරහට ඔක්කොටම බෞද්ධයන් ගතරද ව්‍යාපාර යන්නේ? නෑනේ. දැක්කනේ. කෘෂිකර්මේ කසියා කියන්නේ කෘෂිකර්මේ. අපි මේ කන්නේ ඇපල් නෙමෙයි. ඇපල් මෙහි හැදලාද? ප්‍රයාස් මෙහි හැදලාද? මිදි මෙහි වවලාද? කෝ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ලෞකික ප්‍රයෝජනයක්වත් ගත්තු නැති જાතියක්. දැන් මේ ධර්මයේ මේ කතා කළේ මම. එතකොට පළවෙනි කරුණ අසාර්ථකයි. අඩු ගණනේ මට ඊයේ මතක් වුණා. මෙන්න මෙහෙම එක. දැන් බලන්න රිසර්ච් කරන කියලා මම කිව්ව නේද මේ. තත්රුපා විමර්ශය සමන්නාගත්තෝ. එංගලන්තේ දැන් තීරණයක් කරලා තියෙනවා මෙහෙම. ආසියාව චීනේ මේ රටවල තියෙන බුද්ධිමතුන් ඔක්කොම මේ රටට ගන්න. හේතුව මොකද? ඒගොල්ලෝ මේ හිටියොත් මේ රටවල් දියුණු වෙනවා. કૃત્રિમ බුද්ධි ගලණයක් හදන්න පටන් ගන්න තියෙනවා ගියසුමානේ. පටන් ගන්න තියෙනවා වැඩිපුර සල්ලි දීලා මෙහෙන් ගන්න උගත්තු. ඒ මොකද හේතුව? උගත්තු මේවැය රැඳිලා හිටියොත් ඉන්දියාවේ චීනේ උගත්තු රැඳිලා හිටියොත් දියුණු වෙනවා. දැන් බලන්න මේ මිනිස්සු හිතන විදිය. දැන් එතකොට මේ මිනිස්සු සැලසුම් කරයි තව අවුරුදු 5කින් බුද්ධි ගලණේ ඔක්කොම ගිහලා ආයේ මේ රටවල් වැටෙන්නේ. එතකොට මේවා අවබෝධ කරගත්තොත් මේ රටවල් හොඳයි. ඉතින් මං කල්පනා කළා දැන් අපේ අඩුගණනේ අපට තිබුණා මේ රට ගැන මේ මිනිස්සු ගැන ආදරේ නම් අඩුගානේ මේ රටේ මේ උගත්තු වෛද්‍යවරු ඉංජිනේරවරු බිහි කරන පීට හදන්න තිබුණා මේ බටහිර ලෝකෙට පිටත් කරන්න. එතකොට මේ හැමතැනම ඉන්නේ ලංකාවේ මිනිස්සු. එතකොට මේ ආදායම් ඔක්කොම ලංකාවට ගන්න තිබුණා. එහෙමත් නැහැ. අපි කරන්න ඕන රැකී අවස්ථා ඇත. මොනවටද? බහරේ, ඩුබායි, සිංගප්පූර්, මැලේසියා මොනවටද වැඩ කාර්කම් කරන්නේ? කොන්න අපි තත්ති. ඊට පස්සේ ඒකත් යන්නේ නිකන්ද නැකත් බල්ලා මතුරුගෙන. බුදුදහම නැහැ ප්‍රායෝගික ජීවිතය තුළ. එතකොට අපිට ඕනේ මේ ලෞකික ජීවිතේ දිනු කරගන්න මොකද්ද? උත්තාන සම්පදා. මෙන්න මෙව්ව තමයි යාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු වී යුත්තේ. මේ දේශනා උත්තාන සම්පදා දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළම පින්වත් තරුණය මේ විදිහට නැගී සිටි වීරියෙන් යුක්තව මෙයා හම්බ කරනවා. අතේපයේ මහන්සියෙන් මෙයා හම්බ කරනවා. දාඩි වගුරුවල මෙයා හම්බ කරනවා. ධාර්මිකව හම්බ කරනවා. අන්න වෙනස. කොහොමද එයා හම්බ කරන්නේ? ධාර්මිකව හම්බ කරනවා. මේ හම්බ කරන දේවල් මොනවද? මේ හම්බ කරන දේවල් ඉඩකඩම්, වතු පිටි, ගෙවල් දොරවල්, යාන වාහන, මෙව්ව තමයි හම්බ කරන දේවල්. මේවා රැක ගන්න ඕන. මේ ජීවිතේ සාර්ථක වෙන දෙවෙනි කරුණ රැක ගන්න ඕන. ඒක අපි කරගෙන තියනවාද? කවුද අන්‍යාගමිකයන්ට ඉඩම් වික්කේ? කවුද වික්කේ? බෞද්ධයෝනේ. දැන් සියලුම නගරවල ඉන්නේ කවුද? බෞද්ධයෝද? කවුද මේ අවස්ථාව දුන්නේ? බෞද්ධයෝනි දුන්නේ. කෝ බෞද්ධය ආරක්ෂා කළාද? අන්න නුවර බලන තත්ති සිකුරාදට කඩයක් නැති එකක් වුණා. දළදා මාලිගාවේ දළදා මහන්සි වැඩ ඉන්න නගරේ බෞද්ධයන්ට අයිති නැහැ. කෝ ආරක්ක සම්පදා? ආරක්ක සම්පදා නැත. අපි නිකම්ම නිකන් ඔය නැකත් බල බල සෙත් කවි කියේ කිය පඳුරු බැඳ බැඳ තහඩු කෑලි වලට දුම් අල්ලල්ල හිටියා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මේ කියන කරුණ මේවා තියෙන්නේ කොහේද මේ ලෝකේ? බටහිර රටවල තියෙනවා. දැන් අන්‍යාගම් කාර්යෝ මේ ඇති කරගෙන තියෙන මේ ලක්ෂණ. උත්තාන සම්පදා ආරක්ක සම්පදා. අනිත් දෙක නම් බෞද්ධයෙකුට තමයි කරන්න පුළුවන් වෙන්නේ හොඳට. තුන්වෙනි කරුණ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. ඔන්න මෙලෝ ජීවිතේ සාර්ථක වෙන තුන්වෙනි කරුණ. දැන් මේක දැන් ඔබට කරන්න පුළුවන්. කල්යාණ මිත්‍රෙක් වීම ඔබට කරන්න පුළුවන්. කල්යාණ මිත්‍රෙක් වීම පිණිස ඔබ කරන්න තියෙන්නේ කරුණු හතරක් ඔබ තුල ඇති කර ගැනීම. මෙන්න කරුණු හතර. ශ්‍රද්ධා සම්පන්න වීම. ශ්‍රද්ධා සම්පන්න වීම කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් හඳුනාගෙන අචල ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම. දෙක, සීල සම්පන්න වීම. සීල සම්පන්න වෙනවා කියන්නේ සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, සල්ලාල ජීවිතයක් ගෙවන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. එයාගේ ජීවිතේට මත්පැන් මත්ද්‍රව්‍ය එකතු වෙලා නැහැ. කල්යාණ මිත්‍රයය, සීලවන්ත කෙනා. තුන්වෙනි කරුණ එයා අනුන්ට උදව් කරනවා, ත්‍යාගවන්ත කෙනෙක්. හතරවෙනි කරුණ එයාට ප්‍රඥාව දිනු කළා තියෙනවා, ප්‍රඥාවන්ත කෙනෙක්. මේ කරුණු හතර තියෙනවා නම් ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවනි. ඒක මොකද්ද? තුන්වෙනි කරුණ. හතරවෙනි කරුණ තමයි සමජීවිකතා. සමජීවිකතා කියලා කියන්නේ ආදායමට හරිලන විදියට වේදම් කිරීමට ඉගෙන ගන්න ඕන. ආදායමර සරලන විදිහට වීදම් කරනවා නම් යා ණය වෙනවද? නෑ. ඊළඟට යාගේ ව්‍යාපාර බංකොලොත් වෙනවද? නෑ. එයාට දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා. ආදායමර සරලන විදිහට වීදම් කරන්න ඕනේ. අපිට මොන ගෙහිලා තිබෙනවා මේ ආදායමර සරලන විදිහට වීදම් කරන්න බැරුව ණයතුරුස් වෙලා මහපාරට වැටිච්ච අය ගැන. ඒ නිසා මේ ආදායමර සරලන විදිහට වීදම් කිරීම තරාදියකින් මැරලා කිරලා කරන්න වගේ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. උන්වහන්සේ පෙන්වා දෙනවා සමහර ඉන්නවා නිකන් මහා අලිවංශින්. හම්බ කරන්නේ නැහැ එච්චර. එයාට ඕනේ පෙන්වන්න. එයා වීදම් කරන අත දිගෑරලා. නමුත් ඊට පස්සේ යා මොකද කරන්නේ? ණය වෙනවා. ඔන්න සල්ලි තියෙන මිනිස්සෙක් ටිකක් වීදම් කළා. ඔන්න මගුල් ගේ ගත්ත දුවගේ. දැන් මෙයා කල්පනා කරනවා අපේ දුවගෙත් මෙහෙම ගන්න ඕන. දැන් මෙයාට එච්චර සල්ලි නැහැ. මෙයා මොකද කරන්නේ? ණය වෙලා ලෝකෙටම පෙන්නලා අර මියුසිකල් ගෲප් එකක් ගෙන්නලා ඊළඟට බෝතල් කේස් ගණන් ගෙන්නලා දැන් ඔක්කොටම එන්න කියලා දැන් ඔන්න දානවා බජව් මගුල් ගීමි. දැන් ඉතින් එතකොට ඉතින් මේ මෙතන ඉතින් කන්න වුණා දෙන නිසා මොකද වෙන්නේ? පිරිස එනවා හොගාලා. ඇවිල්ලා මෙයාට ඉතින් වන්දනා කළා, ප්‍රශංසා කළා. ඔන්න යනවා. සුමානය. ඉස්සර ගෙදර වෑංජන දෙකක් එක්ක බත් කෑවන දැන් කිරි හොදී බතුයි. මොකද හේතුව? ණය ගෙවන්න වෙලා. එහෙම ගෙවල් නැද්ද? තියෙනවා. මේක තමයි ජීවිතය අවබෝධ කරගන්න නැතුව කටයුතු කිරීම. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අන්න ඉබඳු අයට කියනවා කියන්නේ මේක ජීවත් වෙන්නේ දිබුල් කන්නේ නැහැ. ඒ කියන්නේ දිබුල් කන්න ඕන එක්කනේ ගහක් ළඟට ගිහිල්ලා එක්ක පොළු ගහනවා, එක්ක ගහට නැගලා හොල්ලනවා. මොකද වෙන්නේ එතකොට? ගැටත් වැටෙනවා, පොඩි ගෙඩිත් වැටෙනවා, මෝරපුවත් වැටෙනවා, ඉදිච්චත් වැටෙනවා. ඊරෝසිය මොකද කරන්නේ? ඉදිච්ච ගෙඩිය දෙකක් විතරක් අරගෙන යනවා, අනිත් ඔක්කොම නාස්ති. ආන් ඒ වගේ තමයි අරයා මගුල් කාලා තියෙන්නේ. බැලිනම් එයා කාලා තියෙන්නේ මගුල් නොවේ. මොනවාද? දිඹුල්. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ක්‍රමයේ කරන්න එපා. බලන්න අවබෝධේ. හරි පුදුමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සමහර ඉන්න හොඳට හම්බ කරනවා. සල්ලි හොඳට හොයනවා. හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා ගහනවා පොට්ටනි. පොට්ටනික ගහා ඉන්නවා මෙයා වේදන් නැත. බුදුරජාණන් වහන්සේ වදාලා ආයක කරන්නත් එපා කිව්වා. එහෙම කළොත් මැරෙන්න වෙන්නේ අනාථ වෙලා. අනාථ වෙලා මැරෙන්න වෙන්නේ පොට්ටනික ගහ හිටියොත්. එතකොට බලන්න කොච්චර අවබෝධයක්ද නේ? පුදුම අවබෝධයක්. ඉතින් බලන්න පින්වතුනි අපිට මේ ජීවිතේ හැදෙන්න මේවා මදිද? මම මේ සූත්‍රයේ දේශනා කරන්න කල්පනා කළෙත් දැන් අපේ රටේ අලුත් විලාසිතාවක් බොහෝ වෙලා තියෙනවා. මොකද්ද? දැන් ධර්ම දේශනා කරගෙන යද්දි චතුරාර්ය සත්‍යයට හින්ට් ගහනවා. චතුරාර්ය සත්‍ය මෙතන බුදුහාමුදුරුව දේශනා කළේ කියලා අහනවා. ඉතින් දැන් මම මේ කියාගෙන ඉන්නේ එහෙනම් චතුරාර්ය සත්‍ය මෙච්චර කලක් කිව්වේ නැණි මමනේ කියන්න පටන් ගත්තේ. දැන් මෙච්චර කල ලෞකික කටයුතු පවා සාර්ථක වෙලාද කියලා මේ කියන කරුණෙන් තේරුම් ගත හැකි නේ. ධම්මම් මේ ලෞකික දේශනාවක් මේ ලෞකික කරුණ මේකේ තියෙන්නේ. නමුත් ලෞකික කරුණ වුණාට මේක පරලෝ සුගතිය හා බැඳී තියෙන එකක්. පරලෝ සුගතිය අතහැරපු ලෞකික ජීවිතයන් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. ඉතින් මේවා හරියට කතා කරලා නැහැ කියන එක මේ කරුණ වලින් පැහැදිලි වෙන්නේ නැද්ද? පැහැදිලි වෙනවනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ওই විදිහට ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. පළවෙනි කරුණ මොකද්ද? උට්ටාන සම්පදා කියලා මතක තියාගන්නවට වඩා හොඳයි මෙහෙම මතක තියාගන්න. තම තමන්ගේ වෘත්තීය ජීවිතයේ තුල දක්ෂ වීම, කම්මැලි නැතිවීම, පරිේශන කිරීම, කලමනාකරණය. මෙන්න මේ ටික තියෙන්න ඕනේ පළවෙනි කරුණ හැටියට. දෙවෙනි කරුණ මොකද්ද? හම්බ කරන්නා වූ ධනය කරදර එයාට මෙයාට යන්නේ නැති වෙන්න රැක ගැනීම දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ මොකද්ද? කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන කල්යාණ මිත්‍රයන්ගේ තියෙන ගුණධර්ම තමාත් ඇති කර ගැනීම. හතරවෙනි කරුණ මොකද්ද? ආදායමට සරිලන විදිහට වේදම් කිරීම. මෙන්න මෙවුව තමයි ලෞකික ජීවිතය සාර්ථක වීමට ප්‍රබල ලෙස බලපාන කරුණු. මෙන්න මේක අපි කරන්න තියෙන්නේ. මට මතකයි මේ මං කොළඹින්දෙද්දී කොහේ හරි රෙදි සාප්පුවකට වෙන්නේ නැති. ඉතින් විවෘත කිරීමක් කියලා මේ මං පොඩි කාලේ ගියා. හැබැයි මම ඉදා හිතන්න පටන් ගත්තා ඒක. මොකද ඒ සම්පූර්ණ කාපට් දාලා තිබුණේ මොනවද මේ හොඳ වටිනා කාපට් දාලා තිබුණයි හෝල් එක ඇතුළට රෙදි සාප්පුවක්. මේ මැද්දට අර තහඩු කෑල්ලක් ගෙනල්ලා තියලා ගල් තුනක් තියලා මුට්ටියක් තියලා දැන් කිරි උතුරු වෙනවා. මම එදා පිරිත් කීකී කල්පනා කළා මේ මොකද්ද මේ ඇත්තට කරන්නේ. නමුත් මේ ධර්මයේ කියවුවට කල්පනා වුණා මෙන්න තියෙනවා මාර්ගේ දිනුනු වෙන. මේකනේ මාර්ගේ. ඉතින් මේක කොච්චර ඇත්තද නේද? දැන් බලන්න දක්ෂණන් ගියා. එයා කම්මැලි නැත්තම් පරිේෂණ කරනවා නම් ඒක දිනුනු වෙන ක්‍රම. ඒ සංවිධාන කලමනාකරණ යුක්ත නම් ඉතින් එතනම තියෙන්නේ හම්බු කිරිල්ල. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි මේ හම්බු කරන එක්කිනාට අනතුරු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සල්ලාලකම. සල්ලාලකම ඇති කරගත්තොත් හම්බු කරන දේවල් බලාන ඉඳෙද්දි විනාශ වෙලා යනවා. හොඳට බලන්න හිතලා සල්ලාල ජීවිත ගත කරන අයගේ දියුණුවක් නෑ. හම්බ කරන දේවල් විනාශ වෙලා යනවා. මේ ධාර්මිකව හම්බ කළත් විනාශ වෙලා යනවා. සල්ලාල ජීවිතේ. සල්ලාල ජීවිතයට අහුනොත් ඉවරයි. විනාශ වෙලා යනවා. මොකද සල්ලාලයන්ව ග්‍රහණය කරගන්න හැම පැත්තෙම නොයෙක් දේවල් තියෙනවා. නිකම්ම අහු වෙනවා. එහෙනම් හම්බ කරන එක්කිනා සල්ලාලෙක් නොවිය යුතුයි. ගිහි ජීවිතේ සාර්ථක කරගන්න එක්කිනා සල්ලාලෙක් වෙන්නත් හොඳ නැහැ. ඒ වගේම සල්ලාලියක් වෙන්නත් හොඳ නැහැ. මේ දෙගොල්ලම ඉන්නවා නේද? මේ දෙගොල්ලම ඉන්නවා. සල්ලාලෙක් වුණත් ඒ ජීවිතේ විනාශයි. සල්ලාලියක් වුණත් විනාශයි. වෙන්න හොඳ නැහැ කියනවා. එතකොට මේවට අහු වෙනවා. දැන් ඔන්න අලුතින් ක්ලබ් ජාතියක් තියෙනවා ඇවිල්ලා. ඒ ක්ලබ් වල සම්පූර්ණ ගෑනු ළමයි ඉන්නේ. ඒ ගෑන් ළමයට තියෙන මොකද්ද තියෙන රස්සාව ක්ලබ් එක ඇතුළට ආවට පස්සේ කවුරු හරි සල්ලාලෙක් එයාව නලවන්න ඕනේ හුරතල් කරන්න ඕනේ කළා එයා එයාලව වීදම් කරන වීදම් කරවන්න ඕනේ 5000 පණින්ද රුපියල් 500ක් වගේ දීලා මේකට යන දැන් කොළඹ තියෙන හරියට හැදිලා ඉවා සල්ලාලයන් පිනිස ඇතුළු වෙච්ච ගමන් ඔන්න එයා මේසි වාඩි වෙනවා පුටුවක් තියෙනවා තා පුටු දෙකක් තියෙනවා මොකටද අර ගෑන් ළමයි දෙන බොහෝ කාලයක් තිස්සේ දන්නා දුරනවා වගේ hina වේගෙන එනවා මේ ළමයිගේ රස්සාව ඒක hina වේගෙන එනවා එවිල්ලා අහනවා අනේ ඔයා අද මෙතෙන්ට ආවේ කතා කරලා පෙප්සි එකක් ගේන්න බෑට කඩේ පෙප්සි එක 15යි මෙතන 150 හා කියනවා ඉතින් ඔන්න මෙයාත් එක්ක කතා කරනකොට අර සල්ලාලයා මේකට අහු වෙනවා සල්ලාලයා කල්පනා කරනවා අපි නෝනා මෙච්චර ආදරේ මට කතා කොල්ල නෑනේ ඊට පස්සේ දැන් මේ තත්ත්වෙට මේ ගෑන් ළමයි දෙන්න මෙයාව ගන්න ඕන ඊට පස්සේ අහනවා සැන්විච් එකක් ගේන්නද ඔයාට එතකොට එයාට එකයි අර දෙන්නට දෙකයි සැන්විච් එකක් 200යි ඉතින් ආයේ කතා කරද්දී මේ ඉන්න මෙයා දැන් හුරතල් වෙලා මෙයා වුණ අඬන්න ගන්නවා ඉතින් අරගොල්ල තමයි ඔළුව අතකක මෙයාව හුරතල් කරන්න අනේ අඬන්න එපා ඉතින් ඔහොම තමයි ජීවිතේ ඊට පස්සේ කියනවා ඔයාට බියර් එකක් ගේන්නද බියර් එක 500යි හවස් වෙනකොට බිල එනවා එතකොට තමයි සල්ලාලකම හිඳෙන්නේ මෙයාගේ බිල එනවා රුපියල් 6000යි දාඩිය දාගෙන බිල ගෙවලා එළියට පයින්න ඔන්න ගෙදර යනවා දැන් ඉතින් හිම්පත් වෙලා තැලිලා පොඩි වෙලා වගේ නිකන් මූණ යනවා ගෙදර අනේ ළමයි බලනවා මොකද අද තාත්තා හිතේ දාවින් ගිහලා එහෙම ඇඳ වැටෙනවා නෝන අනේ දන්නේ නැමේ බලාගෙන ඉන්න පියා එනකන් ගෙදර තේ එකක් හදාගෙන යනවා අනේ ඔයාට කරදරයක් වුණාද අද ඔව් කියන මොකද අනේ මගේ පර්ස් එක පිප්පු කට් ගහලා අනේ වෙච්ච දේ අපි ඉතින් ඔය හිතන්න එපා ඔක අපි ණයක්වත් ගම්මු ඔන්න අද සල්ලාලයන්ගේ ජීවිත නිසා වෙන දේවල් හම්බු කරන දේවල් සියල්ල විනාශ වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ මේක අතාරින්න ඕන දෙවෙනි එක තමයි බේබදුකම හම්බු කරන දේවල් සියල්ල විනාශ වෙන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බේබදුකම අතාරින්න ඕන බේබද්දෙක්ුණොත් ඒ ගෙදරක කෙනෙක් බේබද්දෙක්ුණොත් මුළු නිවසම අපායක් වෙනවා බේබදුකම අතාරින්න ඕන දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දියුණු වෙන්න කරුණ කියන්නේ මේ. ඊළඟ එක සූදුව. සූදුවේ ස්වභාවය තමයි පෙන්නන කුට්ටියක්. පෙන්නලා ඉවරලා සියලු දිනාගෙන හිත ඇදලා ගන්න අර කුට්ටියට. ඊට පස්සේ සියලු දිනාගෙම හූර ගන්නවා අර පෙන්නන කුට්ටියට වඩා 10 ගුණයක්. ඒක තමයි සූදුව. මේ සූදුවට අහු වුණාම ඉවරයි. හම්බ කරන දේවල් ඔක්කොම ඉවර වෙනවා. නොයෙක් දේවල් තියෙන සූදුවට දැන් මට මතකයි එක නෝන කෙනෙක් හිටියා මේ කැසිනෝ වලට පුරුදු වෙලා කැසිනෝ වලට පුරුදු වෙලා හිටියා මේ කැසිනෝ කරන එතන මේ නෝන මේ දැන් බලන එක පාරක් ඔන්න කැසිනෝ වලට ගිහලා කැසිනෝ ගහනවා ඔන්න ගාණක් ආවා අතට දැන් ඊට පස්සේ මේ නෝන හිතුව හැමදාම කැසිනෝ වලින් දිනුම එයි ඔන්න ඉස්සෙල්ලම දැන් ඔන්න එක පාරක් දින්නට පස්සේ 20 පාරක් විතර පරදිනවා දැන් මේ සූදු ටැබ්බෙවිච් එකේ නම මේක දන්නේ නැහැ. ඊට පස්සේ මේ නෝන දැන් ඉතින් වීදම් කරනවා. ඔන්න බැලුවා එකපාරක් දින්න ආවා, කායම බිව්වා, ඊට පස්සේ ඊළඟ පාර ගියා නැහැ. වලලු දික ගැලෙව්වා, උගස් තිබ්බා, ගියා ගැහුවා නැහැ. ඊට පස්සේ මාලි උගස් තිබ්බා, පොඩ්ඩක් ආවා මදි. ඒ උගස බේර ගන්නත් මදි. ඊට පස්සේ තු නැහැ. ඊළඟ පාර මේ ඔක්කොම බේර ගත හැකි. කරවු දිකත් උගස් තිබ්බා, ගැහුවා කැසිනෝ. ඊට පස්සේ මේ නෝන මොකද කළේ අල්මාරිය වික්ක ගැහුවා කැසිනෝ ෆ්‍රිජ් එක වික්ක ගැහුවා කැසිනෝ මේ විදිහට ගහලා අන්තිමට මේ නෝන ගේට් වික්ක කැසිනෝ ගැහුවා මේ පාර ගහගමන් පස්සේ ලොකු කුට්ටියක් එයි එතකොට මං ගේට් ගන්නවා ඉඩනුත් ගන්න දැන් හීන ලෝකෙක දැන් මෙයා ඉන්නවා එදා පරාදයි ධන ගහගත්ත කැසිනෝ ක්ලබ් එක ඉස්සරහ අත් දෙක උස්සගත්තා නිකන් අර පළල් කරගෙන හිටියා අත් දෙක බෙල්ල ඇල කරගත්තා කියන්න ගත්තා මේ කැසිනෝ තමයි මාව කෑවේ කවුද මෙයාගේ මේ කතාවට ඇහුම්කන් දෙන්න ඉන්නේ එතන සල්ලි ටික පිටරට කවුද ඉන්නේ කවුරුත් නැත. හම්බ කරපු දේවල් බලාගෙන ඉඳෙද්දි විනාශ වෙනවා කැසිනෝ. ඊළඟ එක තමයි ඒ සූදුව. ඊළඟ එක තමයි පවිතු මිතුරන් ඇසුර. මතක තියාගන්න පාප මිත්‍රයාට අර හතර නැහැ. කල්‍යාණ මිත්‍රයාගේ තිබිච්ච හතර නැහැ. මොනවද ඒ? ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. මේක නැහැ. මේ හතර නැහැ. පාප මිත්‍රය හොයාගන්න ලීසි. අබැයි පාප මිත්‍රයාට අපි අහුවෙන්න පුළුවන් 100න් හිටියේ නැත්තම්. ඇයි ඒ? එයා hina වේගෙන ඉන්නේ. බොහෝම මිහිරි මුදු මොළොක් තොඳුල් බස් දොඩනවා. පාප මිත්‍රයාට අහුවෙන්න ලීසි. 100න් හිටියේ නැත්තම්. කතා කරන විදිහට අහුවෙනවා. මතක තියාගන්න පාප මිත්‍රයා විතර නෙමෙයි ඉන්නේ. පාප මිතුරිත් ඉන්නවා. පාප මිතුරියත් ඉන්නවා. පාප මිත්‍රියත්. හොඳම දේ තමයි කවුරු ආවත් hina වේගෙන ඔබ ළඟ තියෙන්න ඕනේ බණ පොත. බණ පොත් දෙක තුනක් බෑග් එකේ දාගත්තාම පාප මිත්‍රයන්ගෙන් බේරෙන්න පුළුවන්. hina වේගෙන නද කෝච්චියෙන් ළඟට එනවා. hina වේගෙන විල වාරි වෙනවා. බොහෝ කාලයක් දැක්කා වගේ. මේ හොඳ පොතක් තියෙන කල දෙන්න ඕනේ. දීපගමන් පාප මිත්‍රයන් අඳුන ගන්න බල මොකද? ආපහු දීලා බණින්න පටන් ගන්නවා. ඔයා ওই වයසට ගැලපෙනවද කියවන්නේ? ඕවා මේ කියවන්නේ වයසක අයනේ. ඔයාට මොකටද දෝවා දැම්මම? තේරුම් ගන්න මේ ඉන්නේ. මේ ඉන්නේ අර කියාපු ජාතියෙක් කෙනෙක්. ඒත් ළඟ කතාවට එනවා නම් ඔබ පටන් ගන්න ඕනේ මොකද්ද? ධර්ම කතාව. පටන් ගන්නකට මෙන්න පාප මිත්‍රයා වාදෙට එනවා. එතකොට තේරුම් ගන්න. ද වාද කරද්දි කරද්දි ඔබ ධර්ම කතා කියන එකට පාප මිත්‍රයා නිහඬ වෙනවා. නිහඬ වුණාට පස්සේ තේරුම් ගන්න. දැන් ඔබ ධර්ම කතා කරනකට හිතන අහගෙන ඉන්න අමාරුයි. කිඹුලා කට අරින්න හේ කට ඇර ඇර ඈනුන් අරිනවා. එතකොට හඳුන ගන්න මේනම් පාප මිත්‍රේ. අයර් ධර්මයේ කතා කරනකට කල්යාණ මිත්‍රේ හොයාගන්න ලේසි. හා හරි යගේ ඉන්නේ කියන්න බලන්න තව. අර යා නිකන් ප්‍රබෝධමත් වෙලා එයා නිකන් විශ්මිතපත් වෙලා අහනවා අවුස අවුස. හරි යෝක්නේ මේ විස්තරේ. අන්න එතකොට තේරුම් ගන්න මෙයා නම් ධර්මය අල්ලන්නේ කෙනෙක්. මේ මම මේ අද්දකීමෙන්මයි මේ කියන්නේ. පාප මිත්‍රයාගේ, කල්යාණ මිත්‍රයාගේ වෙනස. ඉතින් පවිත මිතුරන් ආශ්‍රය අතාරින්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා සල්ලාලකම, බේබදුකම, සූදුව, පවිත මිතුරන් ඇසුර ජලාශයක දොරටු හතරම ඇරියා වගේ. එතකොට ජලාශයේ තියෙන වතුර ටික අර දොරටු හතරෙන් ගලාගෙන යනවා. රැඳීමක් නැත. යම් කිසි ජීවිතයක සල්ලාලකම, බේබදුකම, සූදුව, පවිත මිතුරන් ඇසුර නැත්තම් දොරටු හතරම වැහුවා. අන්න දලිය ඔක්කොම එකතු වෙනවා. හම්බ කරන දේවල් නැති වෙන්නේ සත පහක් අපත යන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ ගාවපු දිනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරලෝ ජීවිතේ සාර්ථක වෙන කාරණා හතරක්. ඒ කාරණා හතර තිබෙන්නේ අර මෙලොව ජීවිතේ සාර්ථක වෙන කරුණවල තිබෙන තුන්වෙනි එකේ. මොකද්ද? කල්යාණ මිත්‍රයන් ඇති බව. කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ හතර මොකද්ද? සද්ධා, සීල, ඡාග, පඤ්ඤා. ඔය කරුණු හතරේ කියන පරලෝ සාර්ථකත්වයට තියෙන්නේ. එතකොට බලන්න මෙලොව සාර්ථකත්වයටත් ඒ කරුණු හතර ඕන. පරලෝ සාර්ථකත්වයටත් ඒ කරුණු හතර ඕනේ. මොකද්ද සාර්ථකත්වයට ඕන කරුණ? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජුන්ගේ අවබෝධය, අවබෝධය ගැන ප්‍රසාදයකින් ඉඳී පැහැදීමකින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන යා කොහොමද ඉන්නේ? යා බලවත් චිත්ත ප්‍රසාදයකින් ඉන්නවා. එතකොට යාගේ පැහැදීම තිබෙන්නේ නැකත් ගැන, නිමිති ගැන, කේන්දර ගැන, දේවාල ගැන, පූජා වට්ටි ගැන, ඕවා ගැන නොවි, තහඩු කැලේ ගැන නෙවෙයි. එතකොට මොකක් ගැනද යාට අවබෝධය තියෙන්නේ? පැහැදීම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. මොකක්ද ඒ? අරහං සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. දැන් මං අරහං බුදුගුණය ගැන චුට්ටක් විස්තර කළානේ. රාග දේශ මෝහ නැති කළ කෙනෙක්. උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. ඒ කියන්නේ අව චතුරාරි සත්‍ය ධර්මය ගුරුපදේශ රහිතව අවබෝධ කළා. මේ ගැන බොහොම අපූරු විස්තරයක් තියෙනවා. උන්වහන්සේ කල්පනා කළා බෝසෙවණේ, ඒ කියන්නේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් කාලේ, බලන්න මේ ප්‍රඥාවන්ත කෙනෙකුගේ ආකල්පේ. දැන් අපි නම් ওই පොඩ්ඩක් ඉගෙනගෙන එහෙම නැත්තම් පොඩි දෙයක් කළා, මමයි දන්නේ මට විතරයි තේරෙන්නේ වගේ කල්පනා කරනවනේ. එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මෙහෙම, මට ගුරුවරයෙක් ඕන. දැන් මේ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මට ගුරුවරයෙක් ඕන. ගුරුවරයෙක් නැතුව ඉන්න එක හරි නෑ. මම ගුරුවරයෙක් හොයා ගන්න ඕන. උන්වහන්සේ ඊට පස්සේ මෙහෙම හිතුවා, මගේ සීලය සම්පූර්ණ නැත්තම් ඒ සීලය සම්පූර්ණ කරගන්න උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්නවාද? බැලුව හොයලා නෑ. එහෙනම් මිනිස් ලෝකේ හිටපු වඩා සීලවන්තයා කවුද? බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ කල්පනා කළා, හරි මිනිස් ලෝකේ හිටියේ නැතුණාට දිවි ලෝකේ ඉන්න පුළුවන් නේ. දෙවි කෙනෙක් ඉන්නවද? මේ කාරණේ ගැන මීටත් වඩා දන්න දෙවියන් අතරක් නැත. ඊට පස්සේ කල්පනා කළා, හරි බ්‍රහ්ම ලෝකේ ඉන්න පුළුවන් නේ. දෙවියෝ දන්නේ නැති කාරණා දන්න බ්‍රහ්මයෝ. හොයලා බැලුවා, බ්‍රහ්මයන් අතරත් බුදුරජාණන් වහන්සේ තරම් සීලය සම්පූර්ණ කරගත්තු කෙනෙක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට තේරුණා සීලය පිළිබඳව ලෝකෙ උපදෙස් ගන්න කෙනෙක් නැහැ, කරුණෙන් සම්පූර්ණයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා, හරි සමාධිය ගැන දන්නා ඉන්න පුළුවන් එහෙනම්. සමාධිය අසම්පූර්ණ වූ සමාධියක් සම්පූර්ණ කරගන්න නම් මේකේ තියෙන්නේ ඉබඳු උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් මිනිස් ලෝකෙ ඉන්නවද? විමසලා බැලුවා. බලනකොට මිනිසුන් අතර කවුරුවත් එතරම් සමාධිය දියුණු කරපු කෙනෙක් නැහැ. ඊට පස්සේ දෙවියන් අතර එහෙනම් ඉන්න පුළුවන් කියලා දෙවියන් අතර විමසලා බැලුවා. බලනකොට දෙවියන් අතර කිසි දෙවියෙක් නැහැ එතරම් සමාධිය දියුණු කරපු. ඊට පස්සේ කල්පනා කළා බඹලෝ සමහර විට ඉන්න පුළුවන්. බඹලෝ විමසලා බැලුවා. බඹලුවත් තිබඳු කෙනෙක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසලා බැලුවා. බඹලුවත් නැති නිසා උන්වහන්සේ තේරුම් ගත්ත සමාධිය උපදෙස් ගන්න කෙනෙක් නැහැ. එහෙනම් මේ තුන් ලෝකෙෙම කවුද අග්‍ර සමාධියෙන්? බුදුරජාණන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ කල්පනා කළා, හරි ප්‍රඥාවෙන් උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන් සමහර විට. මිනිස් ලෝකේ හොයලා බැලුවා. එතරම් ප්‍රඥාව දිනු කරපු මිනිසෙක් නැහැ. දිවි ලෝකේ හොයලා බැලුවා. එතරම් ප්‍රඥාව දිනු කරපු දෙවියෙකුත් නැහැ. බඹලව හොයලා බැලුවා. එතරම් ප්‍රඥාව දිනු කරපු බඹෙකුත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා, එහෙමනම් මා විසින් යම් ධර්මයක් අවබෝධ කළාද? යම් ධර්මයක් සාක්ෂාත් කළාද? යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරගත්තද? මං එහෙනම් අද ඉඳලා මේ ධර්මයේමයි ගුරුවරයා වශයෙන් තබා ගන්නෙ. බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ලක්ෂණේ. ඊළඟට උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්න. ඒ කිව්වේ උන්වහන්සේට තියෙනවා විද්‍යාව. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාවයි ඔය අයිසක් නිව්ටන්ගේ විද්‍යාවයි ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ විද්‍යාවයි එකයිද? නෑ. ඒගොල්ලෝ කලාමැදිරියෝ. කරවලේ ඉන්න අයට නම් පේනවා කලාමැදිරිය බබලනවා කරවලට. නමුත් හිරුමඩල පැමිණිච්ච කාලෙට, හිරුමඩල නැගිච්ච ආකාශයේ සිටියේදී ඒ කලාමැදිරියා බබලන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව මම එකක් දෙකක් කියන්න. එකක් චුතූපපාත ඥානේ. චුතූපපාත ඥානේ කියලා කියන්නේ මේ සත්‍යයන් කර්මානුරූපෝ චුත වෙන ආකාරයත්, කල්මානුරූපෝ උපදින ආකාරයත් දැකීමේ නුවණ. අපිට පේන්නේ නැහැ පින්වතුනි. අපිට පේන්නේ මිනිස්සු මැරෙනව කොහොමද? කට ඇරිය වැහුවා. ඇස් ඇරන් හිටියා, ඇස් වහන්නේ. හුස්ම නැවතිලා, පපුව නැවතිලා, නාඩි වැටිල්ල නැවතිලා, ඇඟ හීතල වෙලා අපි කියනවා මේ ඇත්ත මැරුණා. අපි දැක්කද මේෙන් දැන් මෙයා කර්මාන් රූපෝ මෙන්න චුත වුණා? දැක්කද අපි? අපට පේන්නේ නැහැ. ඉතින් අපි දැක්කද මෙන්න කර්මාන් රූප චුති වෙලා ගියා අන්න අසවල් තැන මෙයා දැන් උපන්න දැක්කද ඒක විද්‍යාව එතකොට බටහිර තියනද එහෙම විද්‍යාවක් නෑ ඊළඟට බුදුරජාණන් වහන්සේට තිබුණ තව විද්‍යාවක් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ඕනෑම කෙනෙකුගේ අතීත ජීවිත දැකීමේ ඥානෙ බුදුරජාණන් වහන්සේට තිබුණා කොටිම්ම කියන්නේ කල්ප ගණන් ආපස්සට අනිත් බුදුරජාණන් වහන්සේලාගෙනත් විස්තර කියනවා චතුප්පාත ඥානෙන් කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් කියන්නේ දවසක් 100 කෙනෙක් හිටියා බොහොම හිතට ගත්තු මේ 100 කල්පනා කළා කවුරුත් නොකළ වැඩක් මං කරන්න ඕන 100 කල්පනා කළා බලන්න මේ 100ට හිතෙනවා මේ 100ට හිතුණා මොකද්ද කවුරුවත් වල දාපු නැති තැනක තමයි මගේ මිනිහ වල දාන්න ඕන හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියාම විශාල නුගයක් තියෙනවා 100 කල්පනා කළ නුගේ බැලුවා ඉහළින් ඉඳලා පහළට බල්ල කල්පනා කළ මෙතන නම් ඉතින් කාලෙකින් කවුරුවත් වල දාපු නැති තැන මෙතන තමයි හොඳ සේවකයෝ ගෙනල්ලා දැන් සුද්ධ කරනවා දැන් මෙයා ලස්සන්ට මෙයා පිට්ටනිය හදන්න යන්නේ මෙයා මරුණට පස්සේ වල්ලන්න බුදුරජාණන් වහන්සේ උතන්ට වැඩියා ආ 100 මොකද ඔය බරටම ස්වාමීනි මම මේ කිසිවෙක් නොකළ දෙයක් මේ කරන්න හදන්නේ මොකද්ද ඔව් කවුරුවත් වල දාපු නැති දැනකයි මම මගේ මිනිහ වල දාන්න කල්පනා කළේ බුදුරජාණන් වහන්සේට hina පහළ වුණා ඒ ස්වාමීනි hina වෙන්නේ 100ගේ නම මොකද්ද නම මේකයි කිව්වා 100 මේ උතනම ඔය නමින් 14000 වතාවක් වල දාලා තියෙනවා 100ට නිකන් තරු පේන්නේ නැතිනේ එතකොට ඒ මොන ඥානේද පුබ්බේ නිවාසානුසුති ඥානේ අයිසක් නිව්ටන්ට තිබ්බද අයින්ස්ටයින්ට තිබ්බද ඉතින් එහෙනම් මේ කෑ ගහන්නේ මේ බුදුදහමයි මේ විද්‍යාව එකයි කියන්නේ ඔන්න බලන්න එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේට තිබුණා තව ඥානයක් ඉර්ධිවිද ඥානේ දවසක් ආනන්ද හඳුරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දිව්‍ය ලෝකයේට මනෝකයින් වැඩම කරලා තියෙනවා නේද ආනන්දේ තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකයට මනෝකයින් වැඩම කරලා තියෙනවා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ ගුරුසු ශරීරිනුත් දිව්‍ය ලෝකෙට වැඩලා තියෙනවාද එසේ ආනන්ද මේ ගුරුසු ශරීරිනුත් මන් දිව්‍ය ලෝකෙට වැඩලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ කොහොමද ඒක කළේ ආනන්දේ මේ හිත හොඳට සියුම් නැටියට දියුණු කරනවා සියුම් කරනවා කරලා මේ කය කායික ස්වභාවයට මේ හිත දානවා දාලා කය හිත බවට කය හිතේ ස්වභාවයට සියුම් කරනවා සියුම් කරපු ගමන් හුලඟින් පුළුන් රොදක් අහසට ඉස්සෙනවා වගේ මේ කය නිකම්ම ඉස්සෙනවා අන්න විද්‍යාව ඒ විද්‍යාව ලෝකයට අහිත පිනිස දුක් පිනිස පවතින එකක් නෙමෙයි දැන් ඔය තියෙන විද්‍යාවේ නෙමෙයිද බෝම්බ හදන්නේ ආයුධ හදන්නේ නොයේ භයානක දේවල් හදන්නේ ඒ විද්‍යාව ධර්මයත් එක්ක එකතු වෙච්ච එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව මානව හිතවාදී උතුරා පිරිගිය එකක් පිරි ඉතිරිගිය එකක් කරුණාව පිරි ඉතිරිගිය විද්‍යාවක් බුදුරජාණන් වහන්සේට තව විද්‍යාවක් තිබ්බා ඒ තමයි මේ චිත්ත අභ්‍යන්තරයේ විමස විමස බලන එක විමස විමස බල බල කෙනෙකුගේ ඇඟේ ඇන්ලා තියෙන කටු ගලෝ ගලෝ දානවා වගේ තමන්ගේ හිතේ කෙලෙස් සිකිනේක ඉවත් කරන එක ඉවත් කළාට පස්සේ කෙලෙස් ඉවත් කළා කියලා අවබෝධය ඇති වෙන එක ආසවක් වෙනානේ අන්න විද්‍යාව එතකොට අපි පහදින්න ඕනේ අර අයිසෙක් නිව්ටන් ලගේ විද්‍යාවටද මේ විද්‍යාවටද අන්න වෙනස මේ විද්‍යාව විද්‍යාව හුදකලා විද්‍යාවක් නෙවෙයි විද්‍යා චරණ ඒ විද්‍යාවට අනුකූල වූ හැසිරීමක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ගත කළේ අර විද්‍යාවට අනුවමයි. උන්වහන්සේ පියවරක් තැබුවා නම් තැබුවේ අවබෝධයෙන්මයි. ඇසපිය හෙළුවා නම් හෙළුවේ අවබෝධයෙන්මයි. ඉරියව් පැවැත්වුවේ අවබෝධයෙන්මයි. සිවුරු පෙරෙව්වේ අවබෝධයෙන්මයි. සිව්පස්සේ වැළඳුවේ පරිහරණය කළේ අවබෝධයෙන්මයි. උන්වහන්සේ සැතපුණේ අවබෝධයෙන්මයි. උන්වහන්සේ අවදි වුණේ අවබෝධයෙන්මයි කතාබස් කළේ අවබෝධයෙන්මයි උන්වහන්සේ සිටිවිලි සිටුවේ අවබෝධයමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව හුදෙකලා විද්‍යාවක් නෙවෙයි. එහෙනම් විජ්ජා චරණ අන්න ශ්‍රේෂ්ඨත්වය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සුගත මෙන්න පහදින්න ඕන දේවල්. දැන් දැක්කද අවබෝධයත් එක්කම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ. උන්වහන්සේ කවදාවත් මොනවා හරි ආරක්ෂාවකට හදිසියකට ගන්න කියලා ආයුධයක් තියන් හිටියද? කවුද එහෙම තියන් ඉන්නේ? දෙවිවරුනි. දැකලා තියෙනවනේ දෙවිවරුන්ගේ අතින ආයුධ සෙට් එක. එතකොට අපිට පේනවා මොකද හේතුව? අවබෝධයක් නැහැ. අවබෝධය තියෙන කෙනෙක් ආයුධ අතට ගනීද? එතකොට තේරුම් ගන්න විජ්ජාචරණ ඊළඟට විජ්ජාචරණ සම්පන්න සුගත. සුගත කියන්නේ ඔව් සුන්දර නිවන් මඟ ගමන් කරලා සුන්දර නිවනට පැමිණුණා. ලෝකවිදු දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක, හතර අපාය ආදී සියල්ල ගැන දන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු. අපේ ලංකාවේ තියෙන බෞද්ධ කොටස ලෝකවිදු වෙච්ච. කවුද? ඒ අය කියනවා මොකද්ද? දිව්‍ය ලෝක, මනුස්ස ලෝක කොහේ තියෙන්නේ? ඔය ලොකු ආහනයක නෝන කෙනෙක් ගියාම ආ බලාපන් දිව්‍ය ලෝකේ. දුප්පත් මිනිහෙක් දැක්කම කියනවා අන්න බලාපන් අපාය, මීට හොඳයි කියනවා ලොකු ගෙදරක වෙලා උපන්නන. මේ ලෝකෙ ගැන තියෙන අවබෝධය දැක්කනේ මිනිස්සුන්ගේ ලෝකෙ ගැන තියෙන අවබෝධය. ලෝකවිදූද අහලකට ඇවිල්ලා නැහැ. ලෝකවිදූ නෙමෙයි. ලෝකවිදූ කියලා කියන්නේ අර ලෝක ගැන දන්නවා, ඒ ලෝකවල උපදින හැටි දන්නවා, ඒ ලෝකවලින් වළකින හැටි දන්නවා, සියලුම ලෝකවලට යන්න නැතුව පිරිනම් පාන හැටි දන්නවා. ලෝකවිදු. දැන් මේ කරුණ කියාගෙන යනකොට ඔබටම ලැජ්ජ හිතේ අනේ මෙච්චර උතුම් උත්මේ කිඳිද්දින් අපි අරවගෙන පැහැදුනේ. හිතෙන්නේ නැද්ද? එතකොට බලන්න බුද්ධිමත් කෙනෙක් තෝරාගත යුත්තේ කවුරුගෙන පහදින්නේද? බුදුරජාණන් වහන්සේගෙන්. ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දමණය කළ කිරීමට දුෂ්කර අය දමණය කිරීමේ අග්‍රයි. බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන්ව දෙවියන්ව දමණය කළා තියෙන ආකාරය ඔබට අනාගතයේ මේ සූත්‍ර පිටකේ තව තව පරිවර්තනොත් ඔබට පෙනේවි. පුදුමිනු පුදුමයි ආශ්චර්යයි ඒ දමණය කිරිල්ල. අපිට හිතන්නවත් බෑ. මොකද හේතුව ඒ කොහොමද ඒ තීරණේ ගන්න, ඒ කොහොමද කරන්න කියලා හොයන්න බෑ. දමණය වුණාට පස්සේ තේරෙන්නේ ආ මේ බුදුරජාණන් වහන්සේ මේ මෙයා දමණය කරන්නයි මේක කරලා තියෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද ඒකට කිව්වේ? අපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඊළඟික සත්තා දේව මනුස්සානම්. උන්වහන්සේ බැහැ දකින්ට දෙවිවරු වෙනවා. ආවට පස්සේ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා මෙන්න මේ විදිහට ප්‍රඥාව දිනු කරන්න, මේ විදිහට සමාධිය වඩන්න, මේ විදිහට විදර්ශනා වඩන්න. කාටද උපදෙස් දෙන්නේ? දෙවිවරුන්ට. එතකොට දෙවිවරු මේ විදිහට කරනවා. කරාම දෙවිවරු මාර්ගඵල ලබනවා. එහෙනම් දිවි ලෝකේ දෙවිවරුන්ට මාර්ගඵල ලබන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඊළඟට මිනිසුන්ට කියනවා මේ විදිහට සීල් රකින්න, මේ විදිහට සමාධිය වඩන්න, මේ විදිහට නුවණින් විමසන්න, මේ විදිහට අවබෝධ කරන්න, මේ විදිහට ප්‍රඥාව ඇති කරන්න අනුශාසනා කරනවා. එතකොට දෙවියන්ටත් මිනිසුන්ටත් ජීවිතය අවබෝධ කිරීම පිණිස, සසරෙන් ඈතර වීම පිණිස අනුශාසනා කරන නිසා දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔන්න අපි හිත පහදව ගන්න ඕනේ කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධ. බුද්ධ කියන්නේ අවබෝධ කරවදාළ ශ්‍රී සද්ධර්මය. ඔව් අන් අයට අවබෝධ කරවීම පිණිස ඉතා පැහැදිලි ලෙස, ඉතා සුන්දර ලෙස තෝරලා දීමේ කුසලතාව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා කියවද්දී අපට තේරෙනවා බොහොම සරල සරල දේවල් අරන් කතා කර කර උන්වහන්සේ කියා දෙනවා එක එක විදිහට. ඒ චතුරාර්ය සත්‍ය අනන්ත අප්‍රමාණ වචන වලින් උන්වහන්සේ ප්‍රකාශ කළා. බුද්ධ මේ සියලු ගුණ දැරීමට භගවා භාග්‍ය සම්පන්නයි. ඔන්න ඔය ගැන හිත පහදවා ගැනීම තමයි ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව තමයි අපට ඕන. මේ ශ්‍රද්ධාව තුල තමයි අපි රැකෙන්නේ. එතකොට බලන්න මෙලෝ ජීවිතයටත් උපකාර වෙනවා මේ කරුණ, පරලෝ ජීවිතයට උපකාර වෙනවා. දෙවෙනි එක මොකද්ද? සීලය. සීලය දිනු කරන්න නම් වීරිය ඕනේ, සිහිය ඕනේ. එහෙම නැතුව බෑ. දැන් අපිට අපි ගත්තොත් අපිට මදුරියෙක්වත් මරන්න නැතුව ඉන්න පුරුදු වෙනවා කියමු. දැන් අපි ඉස්සර මදුරුව වැහුවා දන්නෙත් නැහැ, තටාස් ගාලා ගැහුවා ඒ දන්නෙත් නැහැ, ඌ මලා ඒ දන්නෙත් නෑ. එහෙමනම් අපිට මොකද්ද වෙන්න ඕනේ? මදුරුවෙක් වැහුවා නම් අපිට 100 උපදින්න ඕනේ. ආ මේ සතික් ඉන්නවා. හිමීට යාව අයින් කරන්න ඕනේ. දැන් මන් දන්නවා සමහර අවස්ථාවලදී මා ඉදිරියට එනවා සමහර වෙලාවල කතා කර කර ඉඳද්දි මදුරුවා අහන. චටෝස් ගාලා දෙනවා. මං එතකොට දකින්නවා ආ මෙයා තාම 100 පිටවල නෑ. ඒ තේරෙනවා ඒක. 100 පිට යන මොකද වෙන්නේ? නිකන් අත යනවා නිකන් හිමීට අතින් අයින් කරනවා. මේ වගේ 100ම්මයි මේක කරන්න තියෙන්නේ. වීරියෙන්මයි ඉබේ සිදුවෙන මොකවත් නැත. එතකොට 100 දිනු කරන්න ඕනේ. වීරිය දිනු කළා එද හොර කමින් වල්ලක ඉන්න ඕන. ඊළඟට සල්ලාල කමින් වල්ලක ඉන්න ඕන. ඊළඟට බොරුවෙන් වල්ලක ඉන්න ඕනේ. ඊළඟට ඔව් සුරාපාන මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතින් වල්ලක ඉන්නට ඕන. සීලය බලන්න කොයිතරම් රැකවරණයක්ද අපිටනේ. සද්ධා සීල තුන්වෙනි කරුණ ඡාග. ඡාග කියන්නේ පරිත්‍යාගය. පරිත්‍යාගය අපි පුරුදු කරන්න ඕන. හැබැයි සමහර අම්මලා ඉන්නවා අපි දන්නවා ওই තරුණ කාලේ රැස් කරපු කනකර ආභරණ ඒ අම්මලා වයසට ගියාට පස්සේ ඒ අම්මලා බෙදලා දෙනවා. එහෙමයි ඉන්නවා. දරුවන්ට ලීලිලාට දෙනවා. ඒකත් අයිති ත්‍යාගයට. සමහරු එහෙම දෙන්නේ නැහැ. සමහර අම්මලා ඉන්න ඕනේ තියෙන්නේ වලලු දෙකයි මාළේ. ඉතින් ඔච්චරනේ තියෙන්නේ වාලි මල්ලු දෙකයි කරාබු දෙකයි ඔච්චරනේ මුදු දෙකයි. ඔය ටික අරගෙන හොඳට රිදි කෑල්ලක උතලා. ඊර්වස් ඒක තවත් රිදි කෑල්ලක උතලා. තවත් රිදි කෑල්ලක උතලා. චූටි මල්ලක් මහලා ඒකාසි දාලා. යණ යන තැන ආරය යනවා. එහෙම කිනේ එහෙම ඇත් ඉන්නවා. අවුහම ඇයි ගෙනියන්නේ ආච්චිවෝ? මේව ළමයි මේව කවුරුරි ගත්තොත්. එතකොට දැන් වයසයි හොදටම නමුත් පුරුදු කළා නෑ මොකද්ද? ත්‍යාගේ පුරුදු කළා නෑ. ලීසි නෑ ත්‍යාගේ පුරුදු කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාමාන්‍ය ජීවිතේ පුරුදු කරන එක්කෙනෙක් ගිහි ජීවිතේ ගත කරන එක්කෙනෙක් ත්‍යාගේ පුරුදු කරන්න ඕනේ. කොහොමද? මුත්තචාගෝ. මුත්තචාගෝ කියලා කියන්නේ යා කොටසක් වෙන් කරන්න ඕනේ දීම පිණිස. එයාගේ ජීවිතයෙන් යා හරි හම්බ කරන දේවල් වලින් ටිකක් වෙන් කරනවා. පරිත්‍යාගයට යා වෙන් කළා තියෙනවා කොටසක්. මුත්තචාගෝ කියන්නේ ඒකයි. දින් දන් දීම පිණිස ආතෑරලා දාලා නිදහස් කළා. යා ඒක හිත පිහිටවාගෙන නැහැ ඒ ගැන. දැන් අපි දන්නවා හිටපු ගමන් මේ මිනිස්සුන්ට ස්වාභාවික විපත් උපද්‍රව සිද්ධ වෙනවා නේ. එතකොට ඇඳුම් ඉල්ලගෙන එනවා. සමහරු දෙන්නේ මොනවද? කඩමාළු දෙන්නේ. ත්‍යාග පුරුදු කරනවා කියන්නේ ඒක නෙමෙයි. ත්‍යාග පුරුදු කරනවා කියන්නේ කෙනෙකුට තියෙනවා කියමු සාරි 20ක්. එයා මොකද කියන්නේ? අලුත් සාරියක් වෙන් කරලා තියෙනවා. මේ මොකටද? ඒ වගේ ආවොත් දෙන්න. අන්න ත්‍යාගය පුරුදු කරපු කෙනෙක්. අන්න ඒ වගේ දෙන්න පුරුදු කරන්න ඕන. පොල් ගස් 20ක් තියෙනවා කියමු පොල් ගහක් වෙන් කරනවා. දෙන්න. ඒ පොල් ගෙඩි ටික වෙනම තියෙනවා. කවුරුරි ආවොත් අයින්සිකෙක් ආවොත් කාට හරි වෙන දෙයකට ආවොත් දෙන්න. එතකොට එයා හැමතිස්සෙම දෙන්න යමක් සූදානම් කරලා තියෙන එක්කෙනි. අන්න ඒක ගිහි ජීවිතේට ඕන කියනවා. මුත්තචාගෝ. පයත පාණේ කියන්නේ අත් දෙක හොදන් යා ඉන්නේ. අත් කිලුටු වෙලා නැහැ. ඊළඟට තියෙන ඔස්සග්ග රතු දීමට ඇලිලා යාච යෝගෝ එයාගෙන් ඉල්ලන්න සුදුසුයි. දාන සංවිභාග රතු දන් දීමට යා දම් පැම් බෙදීමට ඇලි වාසය කරනවා. එබඳු අය තමයි ඔය මහා දැන් අපි ගත්තොත් අනාථ පිණ්ඩික සිටුතුමා බිම්බිසාර රජුගේ බලන් රජකම කර කර ඉඳලා තමන්ගේ රාජකීය උද්‍යානයේ වේලුවනේ දුන්නනේ. මෙහෙම එකුනේ වස් කාලය ආවා ස්වාමීන් වහන්සේලා ඉතින් ඔය ගස් යට පඳුරු වස්සි මේවේ ඔය රෙදි කෑලි වලින් පොඩ්ඩක් වහගෙන එහෙම හිටිය රහතන් වහන්සේලා. ඉතින් බිම්බිසාර රජුගේ දැකලා මේ ස්වාමීන් වහන්සේලා කොහෙද ඉන්නේ වනාන්තරයේ කිව්වා. සමාටි මිනිස්සු පොඩි පොඩි පැලවල හදලා දෙනවා ඇති. ආරාම ති ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල හෙව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට ආරාමයක් පූජා කළොත් පිළිගන්නවද? දන්නේ නැහැ කිව්වා. තාම බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕන කිව්වා. බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේලා ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බිම්බිසාර රජුරුව මේ ආරාමයක් පූජා කරන්න කැමති. ආකමක් නෑ මහණනි පිළිගන්න කිව්වා. ඊට පස්සේ තමයි ආරංචි වෙලා උන්වහන්සේ බිම්බිසාර රජුරුවන්ගේ මල්ලු වෙන පූජා කළා. වේලුවනාරාමයේ පූජා කළා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝට. මේ වගේ පරිත්‍යාග කරන අය ඉන්නවා, ශ්‍රද්ධාවෙන් පරිත්‍යාග කරන අය ඉන්නවා. මේවත් පරිමේ ත්‍යාගයට අයිති. ඒ අර ධර්මඥානෙ තියෙන එක්කෙනා දන්නවා කැපදී. කැපදී දන්නවා පරිත්‍යාග කරන්න. ඊළඟට ප්‍රඥා. එයාට තියෙනවා මොකද්ද? ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව හරිය ලස්සන්ට බුදුරජාණන් වහන්සේ තෝරා දෙනවා. එතකොට මෙලෝ ජීවිතය ගත කරන කෙනෙකුට අර වෙනම තියෙනවා නුවණක්. මොකද උට්ටාන සම්පදාවේ තත්රූපාය විමාංශය සමන්නාගතු. උපාශීලී විමාංශන නුවණ තියෙනවා මොකේදද? එයාගේ ව්‍යාපාර වලට. දැන් මෙතන ප්‍රඥාව වෙනම තියෙනවා. මේ ප්‍රඥාව කියන්නේ උදයත්ථ ගාමිනී ප්‍රඥා. ඇතිවීම නැතිවීම ගැන ඇති ප්‍රඥාව. මොකද්ද? විදර්ශනා ප්‍රඥා. මොකද්ද විදර්ශනා ප්‍රඥා? අරියෝ නිබ්බේධිකාය. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. මනාකොට මේ දුක් අවසන් වෙන ආර්ය වූ අවබෝධයෙන් කලකිරීම ඇති වෙන ප්‍රඥාව. එවනම් මේ ගිහි ජීවිතයේ ගත කරන කෙනා හරි හම්බ කළා කියලා, ඉඩකඩම් ගත්තා කියලා, සතුටින් හිටියා කියලා, මල් සුවඳ විල උන් දරුවා කියලා, මිල මුදල් ලිපෙවුවා කියලා මොට්ටේ නෙවෙයි. මෙයා ජීවිතය පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙක්. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දන්නා කෙනෙක්. දුක් දේ දුක් වශයෙන් දන්නා කෙනෙක්. අනාත්ම දේ අනාත්ම වශයෙන් දන්නා කෙනෙක්. එතකොට ඒක සම්බන්ධ මොකේදද? චතුරාර්ය සත්‍යයට සම්බන්ධයි. එහෙනම් චතුරාර්ය සත්‍යයේ සම්බන්ධ වෙච්ච ජීවිතයක් මේ ගිහි සාර්ථක ගිහි ජීවිතය. එතකොට බලන්න යාගේ ප්‍රඥාව ඒක. එහෙනම් යා මේ සැලසුම් ඔක්කොම කරන්නේ මොකද? දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ කතා කළේ. එතකොට මේ දක්වා මේ ශාසනයේ පැවතුනි මේ කලමනාකරණය තුලින් නෙමෙයිද? දුරදිග බලා වැඩ කිරීමෙන්නේ සැලසුම් ගත උනේ. රජවරු හිටියා සදාකාලිකව ඉන්න හිතාගෙන විශාල පවුරු බැඳා. විශාල පවුරු පදනම් බැඳා. විශාල ගේට්ටු දැම්මා. දියාගල් කැපුවා. උඩට දැම්මා ආය අගල් කැපුවා. ඊළඟට හැමතැනම මේ සේවකව දාලා ආරක්ෂා ස්ථාන තිබ්බා. ඒ මාලිගාවත් දැන් නැහැ. ඒ රජවරුත් නැහැ. ඒගොල්ලෝ හම්බ කරපුවත් නැහැ. ඒගොල්ලන් කාපු වළඳක්වත් දැන් නැහැ. නමුත් අනිත්‍ය ගැන කතා කරපු ධර්මයේ තාම තියෙනවා බලන්න වෙනස. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අනිත්‍යයි කියලා. මේ ජීවිතය ගැන, එයාට මේ ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන අවබෝධයක් තිබෙන්න ඕන. මොකද මේ අවබෝධයත් එක්ක තමයි මේ මෙයා පරලෝ යන්නේ මෙලොව අතහැරලා සතුටින්. එතකොට මට ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා, ත්‍යාග තියෙනවා, ප්‍රඥා තියෙනවා. දැන් මෙයා ගොඩාක් හම්බ කළා කියලා, මහන්සියෙන් හම්බ කළා කියලා, එයා ධනෙ උපන් ඉපැද්දිවයි කියලා, එයා ආදායම වල ශරීරන විදිහට වේදම් කළා කියලා, එයා ඒවට අධික ලෙස ගිජු වෙලා නැහැ. මොකද හේතුව? පරලෝ සුගතිය උපදින අපේක්ෂාව මෙයා තියාගෙන ජීවිතේ ගොඩනගපු එක්කෙනින්. අන්න ඒ නිසා මොකද උනේ? එයාගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම මේ ධර්මය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බැහැර කළා නෙමෙයි උන්වහන්සේගේ දේශනා කරන්නේ. මොකද හේතු? උන්වහන්සේට තියෙන විශාල කරුණාවක් මේ මිනිස් ප්‍රජාව, දෙව් මිනිස් ලෝකයා ගැනම. උන්වහන්සේ තුල තිබෙනවා අනන්ත කරුණාවක්. ඒ නිසා සමහරට මේ දීඝජානු කියන තරුණයා මේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ මෙච්චර දයක් දැනගෙන නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි මෙලෝ ජීවිතේ සාර්ථක වෙන්න තරුණයා ඔබ මෙන්න මේවා කරන්න. මෙලෝ ජීවිතේ අසාර්ථක වෙන්න මෙන්න මේ කරුණ ටික ඔබ අයින් කරන්න. ඊළඟට මේ පරලෝ ජීවිතේ සාර්ථක වෙන්න මෙන්න මේ කරුණ ටික තරුණයා ඔබ ඇති කරගන්න කියලා පෙන්වා දුන්නා. අප එහෙනම් මොකද කරන්න ඕනේ? අපත් මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම දැන් අපි ශ්‍රද්ධාවට ඉන්නේ නැතුව සැකයට આવොත් අපි අමාරු වෙටෙනවා. මේ විදිහට සමහරු සැකයට එනවා. සමහරු නම් මේ හොඳටම වයසට ගිහිල්ලා. ඉතින් අපි අහනවා මේ දැන් ඉතින් කොහොමද ආච්චි අම්මා? දැන් ඉතින් සතුටු වෙටිනේ? ටිකක් සතුටුයි කියනවා. ඊට පස්සේ අහනවා පින් එහෙම කරගෙන ඇතිනේ? පිනුත් කරගත්තා කියනවා. ඊට පස්සේ එහෙනම් සුගතියයිනේ? එහෙම කියන්න බෑ කියනවා. ඒ මොකද චුති චිත්තේ තමයි කියන වැඩ කෑල්ල. ඒ මොකද? චුති චිත්තේ කොහේ ගිනියයිද? දන්නේ නැහැ. එතකොට යා සුගතිය පිළිබඳ අපේක්ෂා සහිතවද ඉන්නේ, අපේක්ෂා රහිතවද ඉන්නේ? අපේක්ෂාවක් නැතුව ඉන්නේ. සැකෙන් ඉන්නේ. වරදින්න තියෙන ඉඩකඩ 99.9%. එතකොට බලන්න මේ ජීවිතයේට කොයිතරම් අවබෝධයක් ඇතුවද මේ ගමන යන්න තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේගේ කොහේවත් දේශනාවක තියෙනවද ආකරන්න දෙයක් නැහැ චුතිචිත්ත මොනරුණු සිතින් බලා ගන්න ඕගොල්ලන්ගේ වැඩක්. එහෙම තියෙනවද දේශනාවක? මේ හැමතැනම තියෙන්නේ කොහොමද මේ මෙලෝ ජීවිතේ සාර්ථක කරගන්න මේ විදියට? පරලෝ ජීවිතේ සාර්ථක කරගන්න මේ විදියට? මේ විදියට ශ්‍රද්ධාව ඇති කරගන්න, හිත පිහිටුවා ගන්න. අන්න එහෙමනම් දැන් මේ කරුණ ඔබ ඇති කරගන්න ඕන. ව්‍යාපාර කරගන්න දැන් රිසර්ච් කරන්න පටන් ගන්න ඕනේ. කලමනාකරණයේ යෙදෙන්න පටන් ගන්න ඕනේ. කම්මැලි නැතුව වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ආදායම් උපදවන්න පටන් ගන්න ඕන. ඉඩකඩම් ගන්න පටන් ගන්න ඕන. ඒව ආරක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් වෙන්න පටන් ගන්න ඕනේ. නාස්ති ටික ඔක්කොම අයින් කළා දාන්න ඕනේ. නාස්ති වෙන්නේ නැති වෙන්න හම්බ කරන දේවල් පරිහරණය කරන්න පටන් ගන්න ඕනේ. ඊළඟට ඊළඟට අර අපායමක හතර වහලානේ. ඒ නිසා බය වෙන දෙයක් නැ මොනවද? සල්ලාලකම නැහැනේ, බීබදුකමත් නැහැනේ, සූදුවත් නැහැනේ, පවිටි මිත්‍රයෝ අඳුනාගෙන දුරු කරන්න. එතකොට ඒකක් නැහැ. ඊට පස්සේ ශ්‍රද්ධාව දියුණු කරන්න පටන් ගන්න ඕනේ. ඊළඟට සීලය හොඳට ආරක්ෂා කරගන්න පටන් ගන්න ඕන. ත්‍යාගය පුරුදු කරන්න පටන් ගන්න ඕන. ප්‍රඥාවන්තෙක් වීම පටන් ගන්න ඕන. අන්න එහෙම කරගෙන යද්දී තව එකක් කියන්න කැමතියි. මේක කයිවාරු ගහලා කරන්න බැරිය. හා බලාපන් මං තව සුමානකින් සිල් රැකලා පෙන්නන්න කරයි. කරන්න බෑ. මට සුමාන දෙකක් ඇති මේ සමාධි උපද්දවල පෙන්නන්න බලට. කරයි කියලා හිතන්නේ. කවදාවත් බෑ. මට සුමාසයක් විවේකයෙන් ඉන්න තිබ්බනම් මේක කරගන්න. ඔබට ගියා මටවත් බෑ. එහෙම කරන්න බෑ මේක. කවදාවත් කටින් කියලා ගුණ ධර්ම කරන්න බෑ. කරලමයි පුරුදු කරන්න ඕනේ කියලා නෙවෙයි. ඊළඟ එක ඔබට මම කියන්නම්. ඔබ මේ ගුණ ධර්ම දියුණු කරනවා නම් ඒක ඔබේ ජීවිතය තුළ පෞද්ගලික කරුණක් කරන්න. ඒව කියන්න එපා. ප්‍රදර්ශනය කරන්න යන්න එපා. එකතු වුණාට පස්සේ මන් නම් දැන් ඉතින් සමාධිය හදාගත්ත. ඔයා තාම මේක කරගත්තේ නැද්ද මේක? ඕව අහන්න යන්න එපා. තමන්ට සමාධියක් වැඩුණා කියමු. දැන් කවුරු යහන ඔයාට දැන් කොහොමද බා? මමත් ඉතින් කරගෙන යනවා. ඉතින් කියන්න බෑ ඕවා. අන්නෙම කියන්න ඕනේ. එතකොට තමයි යා නිහතමානීව මේකේ ඉස්සරහට යන්නේ. ඉස්සරහට යෑම තියෙන සම්පූර්ණ යාගේ මේ ගුණධර්ම අප්‍රකටව පැවැත්වීමෙන්. එහෙම මේ ධර්මයේ යන්න තියෙන්නේ. ධර්මඥානය ලබා ගැනීමත් එහෙම. ඔක්කොම මේ විදිහට කරගන්න වෙන්නේ. එහෙම නැත්තම් මට තේරෙන හැටියට මේකට තියෙන බාධාමයි වැඩි. ඒ නිසා මේක තිබෙන්නේ කවුරුවත් දැනගන්න ඕන නැහැ. තමන් මේ ධර්ම මාර්ගය යනවා කියලා තමන් දැනගත්තාම ඇති. පිට කෙනෙක් දැනගන්න ඕන නැත. පිට කෙනෙක් එක්ක අපි කතා කරන්න ඕන. ඒ මොකද්ද? ධර්මය. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. අවබෝධි හරි. දැනුම හරි. කෙනෙක් මෙහෙම කියනවා, අපිට නම් ඥානানন্দ හාමුදුරුවෝ මෙහෙමයි කිව්වේ. දැනුම වැරදි. මොකද හේතුව? එතකොට යා පැහැදිලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන නෙවෙයිනේ. කවුරු ගැනද? ඥානানন্দ හාමුදුරුවෝ ගැන පැහැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි එහෙමද? අපි නම් අසවල් හාමුදුරුවෝ ගාවට යන්නේ. ඒ හාමුදුරුවෝ අපිට මෙහෙමයි කියන්නේ. එතකොට පැහැදිලා තියෙන්නේ ඒ හාමුදුරුවන්ට. වැරදි. පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. පහදින්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන. පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස ගැන. එතකොට තනි පුද්ගලයෙක් ගැන පහදිනෝ නම් පහදින්න තියෙන්නේ කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන පමණයි. පිරිසක් හැටියටයි භික්ෂුන් වහන්සේලා ගැන පහදින්න ඕනේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි ඉගෙන ගත්තා. දැන් මේ දේශනාවේ නම ව්‍යග්ගපජ්ජ සූත්‍රය. අංගුතර නිකායේ මේ දේශනාව තියෙන්නේ. එතකොට මේක අපි ශ්‍රද්ධාව ඉගෙන ගත්තා. නව අරහදී බුදුගුණ සිහි කිරීම. දැන් අපිගම කෙනෙක් කියනවා මෙහෙම, මේ ඔච්චර බුදුගුණ සිහි කරන්න ඕනේ නැහැ, එකක් සිහි කරාම ඇති. ඒතර මෙයා කියනවා අපිට ඥානানন্দ හාමුදුරුවෝ කියා දුන්නේ හොනේ වෙන්නේ. හරිද? එතකොට මතකයි. වැරදි. එයාට මතක් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ මේ අපිට දේශනා කළා තියෙන්නේ අර වැරදිනේ කියලා තියෙනවා. හරි එතකොට. අන්න එහෙමයි දැනුම ගන්න ඕන. මේ එක එක්කිනා කිව්ව කියලා ගන්න එපා. බුද්ධ දේශනා ඇසුරු කරගෙන මේ දේශනාවේ නම මතක තියාගෙන දැනුම ගන්න. එතකොට මේ දැනුම ඔබේ දැනුමක්. එතකොට ඒක ස්වාධීන දැනුමක්. එතකොට ඔබ පහදින්නේ පුද්ගලයාට නෙවෙයි බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැටියට ගන්නවා. එතකොටයි නියම විදියට ධර්මය ඇල්ලුවා වෙන්නේ. එහෙම නැත්නම් මේ ධර්මයේ කියන එක්කිනාගේ මූණ බල බල ගියොත් නම් ධර්මය අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ධර්මය අල්ල ගන්න තිබෙන්නේ බුද්ධ දේශනාවම පැහැදිලි කරගෙන. පහදින්න ඕනේ බුද්ධ දේශනා ගැනමයි. අන්න එතකොට හරි. එහෙම පැහැදීමක් ඇති කරගත්තොත් ඒ දැනුම ස්වාධීන දැනුමක් නොවේද? ස්වාධීන දැනුමක්. ඔබ දැන් ඔබ මජ්ක්‍ධිම නිකාය තියෙනවා, සංයුත්ත නිකාය තියෙනවා, දැන් අනිකු සූත්‍ර දේශනා තියෙනවා. මේවා ඇසුරු කරගෙන ඔබට පුළුවන් ස්වාධීන ධර්මඥානයක් ඇති කරගෙන ඔබට පුළුවන් කෙනෙක් එක්ක කතා කරන්න. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට අසවල් දේශනාවේ දේශනා කරලා තියෙනවා. කාටවත් මොකුත් කියන්න බෑ. අන්න ඒක නිවැරදි දහම් දැනුමක්. අන්න ඒක ඇති කරගන්න ඕනේ. ඒ විදියට ධර්මඥානෙ දියුණු කරගෙන මේ ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා ආදී දිනු කරගෙන ඔබත් මේ ජීවිතේදීම මේ චතුරාර්ය සත්‍ය කියන්නේ ඒකාන්ත සත්‍යක්මයි කියන කරුණ අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ගෞතම බුදු සසුනේදීම අමා නිවන් සුවය අවබෝධ කර ගැනීමට ප්‍රඥාව උදා කර ගනිත්වා සාදු.